සාදෝ සාදෝ සාදෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි බර්ක්ලි බෞද්ධ විහාරස්ථානයේහි උදෑසන පටන් සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනයි තවදුරටත් අප මේ සිද කරමින් යන්නේ. ඉතින් උදෑසන වැඩසටහනටම සම්බන්ධව තමයි මේ කරුණුත් ඉදිරියට අපි විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්තුනි උදේ ඉඳන් අපි සාකච්ඡා කළේ අපේ ජීවිතයේහි ස්වභාවය තේරුම් ගනිමින් ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න ආකාරය තමයි අපි මේ උදෑසන පටන් සාකච්ඡා කරමින් හිටියේ. ජීවිතයේ වටිනාකම වැඩි කරගන්නට අපි මොනවාද කරන්න ඕන කියන කරුණු තමයි අපි මේ කිව්වේ. මෙහිදී වැදගත්ම දෙයක් තමයි පින්නතුනි ජීවිතයේ සාර්ථකත්වය කරගන්න එක. ඒ සාර්ථකත්වය සඳහා හේතු වන කරුණු තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වගේ රටකට ආපු පින්නතුන් හැටියට ඔබ හුඟක් බලාපොරොත්තු වෙයි ජීවිතය හුඟක් සාර්ථක කරගන්නනේ. හුඟක් දක්ෂයත් එකකට විභාග ලියලා රැකී රක්ෂා කරලා තමන්ගේ දක්ෂතාවයන් ඉස්මතු කරලා ඉදිරියට යන්න තමයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මේ රටේන බොහෝ දෙනෙක්ගේ ලක්ෂණය. විශේෂයෙන් අපි ඉපදිච්ච රටේ ඉඳලා ආපු අය හැටියට අපි අනිත්‍යයට වඩා හුඟක් ඉදිරියට යනවා. ඒක අපේ ලොකු හැකියාවක්. මොකද අපි මේ රටට ආවට පස්සේ අපේ මේ රටේ ඉඳලා අල්ලපු රටේ ඉඳලා ආපු අය වගේ නෙවෙයිනේ. ඊට වඩා ලොකු ගමනක් ලෝක ගෝලයේ අනිත් පැත්ත ඉඳලා මේ පැත්තට ආපු අය අපි. සම්පූර්ණයෙන්ම දවසක්ම උඩ ෆ්ලයි කරලා තමයි අපි මෙහාට එන්නේ නේ. ඉතින් ලෝකේ අපි ඉපදිච්ච රටේ ඉඳලා මේ රටට තමයි දිගම රට ඇතම තියෙන රටනේ. ඉතින් ඒ වගේ දුර ගමනක් ආපු අපි හැටියට අපි පින්නතුණි අපේ ලොකු කුසලතාවයන් ටිකක් අපි පෙන්වන්නට ඕන. අන්නේ කුසලතාවයේ පෙන්වීමේදී බුදුදහමෙහි නිතර සඳහන් කරන කාරණයක් තමයි අපේ කරන දේවල් වලින් ඉහළම දේවල් තමයි කරන්නේ. අපි කරන දෙයින් උපරිම වටිනාකමක් ලැබෙන දෙයක් තමයි කරන්නේ. අපි විතරක් නෙමෙයි අපේ දරුවෙක් විශ්වවිද්‍යාලයකට පිටත් කළත් කුමන හෝදයක් කළත් හොඳම දේ තමයි අපි දරුවටත් ලබා දෙන්නේ. ඒක තමයි අපේ ආමලගේ තාත්තගේ ලක්ෂණය. ඉතින් මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වන්නේ අපේ සාර්ථකත්වය. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි සතුට කියන එක. දැන් මේ ලෝකේ අය බොහෝ දෙනෙක් සතුට සඳහා කරන දේවල් දිහා බැලුවහම ඒ සතුට කියලා යම් කිසි දෙයක් තිබුණත් යම් කිසි කාලයක් විතරයි සතුට තියෙන්නේ. කාලයකදී සතුට ටික ටික නැති වෙලා යනවා. දැන් විවාහයක් ගත්තත් දැන් මේ රටේ විවාහ වෙන කෙනෙක් බොහෝ විට දැන හඳුනාගෙන තමයි කාලයක් ආශ්‍රය කළ තමයි යුග දිවියටපත් වෙන්නේ. නමුත් එහෙම විවාහ වෙනාගෙන් බලන්න කී දෙනෙක් වෙන් වෙනවද කියලා. දැන් අපි ඉපදිච්ච රටේ ඉඳලා ආවට පස්සේ එහෙ අය එච්චර කලින් සොයලා බලලා නෙවෙයි විවාහ වෙන්නේ. දැන් හඳුනාගෙන නෙවෙයි. ඇසුර කළා නෙවෙයි නේද? හැබැයි අපේ විවාහ වලින් 95% විතර මීටත් වඩා සාර්ථක වෙනවා. අවසානයේ කරාම ඉන්නවා අපිනේ. එකට එකතු වෙච්ච අය. මින් දරාගෙන ඉවසගෙන ප්‍රශ්න තිබුණා. අපේ සංස්කෘතියෙන් ලොකු බලපෑමක් කරනවා මෙහි එකට ඉන්න කියලා. ඒකත් හේතු වෙනවා. ඒ වගේම අපි කර්මය ගැනත් අපි විශ්වාස කරනවා. අපට දුකක් එනවා නම් ඒකත් මේ කර්මය නිසා එන්නේ කියලා හිත හදාගෙනත් ඉන්නවා. ඒක ඇත්තම ලොකු ඇත්තක් තියෙනවා. විශේෂයෙන් අපි දරුවෝ ගැන හුඟක් හිතනවා. අපට ප්‍රශ්න තිබුණත් දරුවෝ වෙනුවෙන් සමාජයේ ගරුත්වය වෙනුවෙන් අපි හුඟක් ඉවසනවා අපි. ඇත්තම මේ වගේ රටවල එච්චර ඉවසන්නේ නැහැ. ඉවසීම අඩුයි. ඒ වගේම අනිත්‍යය ගැන අපි හිතන හුඟක් හිතනමයි කියලා අපි තරන්නේ නැහැ ඇත්තෙම. අපේ කේන්තියක් ආවම බණින එක කරනවා අපි. හැබැයි අපි අනිත්‍යය ගැන හුඟක් හිතනවා. මෙහයි හිතනට වඩා හිතනවා. දැන් මේ රටේ අද එකට හොඳට ඉන්න කෙනෙක් හිට වෙන්නේ කියලා. ඉතින් එහෙම ලක්ෂණයක් තියෙන නිසා හිතන්න එපා මෙහි පොඩි පොඩි දේවල් දැකලා අපේයට වඩා මෙය දිනුවේ කියලා හිතන්න එපා. අපේ හුඟක් ඉදිරියෙන් ඉන්නවා. ඒක එහෙම දෙයක් තියෙනවා. ඒ වගේම කුඩාම කාලේ මෙහි ළමයි හුඟක් දක්ෂයි. දැන් අවුරුද්දක් යනකොට ළමයා තැමිට මේසේ වාඩි වෙලා කෑම කනවා. අපේ ළමයේ දිහා දැකලා අපි මොකද කියන්නේ? අපේ ළමයි හරි මොඩයි, බලන්න මේ ළමයා කොච්චර බුද්ධිමත්ද, හරි දක්ෂයි නේද කියලා හිතන්නේ නේ. හැබැයි පිනොතිනේ අවුරුදු 18 වෙද්දි බලන්න, මෙහි ඉපදිච්ච ළමයෙකුයි මෙහි ඉපදුනත් අපේ දරුවෙකුයි වැඩිපුර දක්ෂ කවුද? අපේ ළමයා දක්ෂයි. ඔව්, ඒකත් ලැබෙන විතරක්ම නෙවෙයි, ඇත්තෙම අපි හුඟක් පිටිපස්ස ඉඳගෙන එයාට උදව් කරනවා, උපදෙස් දෙනවා, මඟ පෙන්වනවා. ඒක තමයි ප්‍රධානම කාරණේ. ඒ හේතුවෙන් තමයි එයා ඉලක්කවලට යන හොඳ සාර්ථක ඉලක්කවල. පොඩි කාලයක් තැම්මේට දරුවන්ට කරදරයක් වගේ හිතෙනවා අපි කරන බලපෑම. නමුත් පස්සේ කාලේ එයා හුඟක් ඒ ගැන සතුටු වෙනවා, සාර්ථක වෙලා. ඒ නිසා අපි හුඟක් අංශවලින් ඉදිරියෙන් ඉන්නේ. එයා ගැන ඔබ හුඟක් හිතන්න. නිකන් සුළු සුළු දේවල් දැකලා මෙහි ආ හුඟාම සාර්ථක කියලා හිතන්න එපා. ඒ නිසා ඇත්තෙම තියෙනවා, ඒකත් තියෙනවා, දක්ෂතාවයක් තියෙනවා. ඒ වගේම දරුවෝ ගැන මෙහෙ නීති රීති තිබුණත් බනින්න ගහන්න එපා කියලා බැනලා ගහලා හරි අපේ අය ඉතින් ඒක ඒ කාලේ යොමු කරන නියම මට්ටමට. ඒ නිසා මෙහෙ ඉපදිච්ච මෙහෙම දෙමව්පියන්ගේ දරුවෝ 10 දෙනෙකුට වඩා මෙහෙ ඉපදුනත් අපේ රටේ ඉඳලා ආපෝ දරුවෝ 10 දෙනෙක් හුඟක් දක්ෂයි. ඒ 10 දෙනෙක් දෙන්න අරගෙන බැලුවොත් අපේ දරුවෝ 10 දෙනෙකින් ඇතැම් විට 8 දෙනෙක් විතරම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා, එයින් 6 දෙනෙක් විතරම වෛද්‍යවරු. නමුත් මෙහි ආයේ වෛද්‍යවරු වෙන 100කට එක්කෙනෙක් වගේ. මෙහි ඉපදිච්ච ළමයිගේ මෙහෙම දෙමව්පියන්ගේ දරුවෝ. ඉතින් ඒ වගේ හුඟක් බුද්ධියෙන් ඉහළට යනවා. ඒ වගේම දක්ෂ වෙන්න ඕන අපි ධර්මයේ ළඟදී. අර දක්ෂතාවය ඇති කරගන්න එක එච්චර අමාරු නැහැ. කොහොම වුණත් ඊට වඩා දක්ෂතාවයක් ගැන තමයි බුදුහාඳුර මේ කියන්නේ. එතකොට ඔබ දක්ෂ වෙන්නට ඕන සැබෑ ලෙසම බුදුදහමේ මොකද්ද කියන්නේ කියන එක සහ අනිත් දහම් වලින් බුදුදහමේ තියෙන සුවිශේෂත්වය අපි තේරුම් ගන්නටත් ඕන. ඒ වගේම නියම ස්කිල්ෆුල්නස් එක මොකද්ද කියලා එකත් තේරුම් ගන්නට ඕන. ඒ නිසා අපි හුඟක් වේගෙන් රැකියාවක් කළා, දවසට වැඩිපුරම වැටුපක් ලැබලා, හොඳම තාක්ෂණික වාහනයක් පාවිච්චි කරලා, හොඳම සිටි එක ගියක් හදාගෙන ඉඳීම තමයි ලෝකයේ දක්ෂතාවය විදිහට සලකන්නේ. ඒකත් ලබා ගන්න කමන්නේ, ඒකත් කොහොම හරි කරන්න. හැබැයි ඒ සියලුම දේවල් Tamanට අහිමි වෙනවා. ඒ සියලුම දේවල් තාවකාලික බවත් මතක තියාගන්න. ඒ වගේම අය කෙනෙකුට උදව්වක් කරද්දී ධර්මයන්ව ගත්තොත් පිනතුනි, කෙනෙකුට අවුරුදු 100ක් අවශ්‍ය කරන ආහාර පාන ඉදුම් හිටුම් බෙහෙත් සියල්ලක්ම කෙනෙකුට දෙයිලා උදව් කරන්න පුළුවන්. ලෝක සම්මත විදිහට එහෙම උදව් කරන්න ඇත් ඉන්නවා. හැබැයි පිනතුනේ සසරට සාපේක්ෂව ගත්තොත් අපි ආපු අතීත ආත්ම භව සහ ඉදිරියට අපට යන්න තියෙන කාලයත් එක්ක සසඳලා බැලුවොත් අපි කෙනෙකුට මුළු අවුරුදු 100ක් එක දිගට සියලුම අවශ්‍යතා ටික සැපුරුවත් අවුරුදු කීයක්ද? අවුරුදු 100ක්. අවුරුදු 100ක් කෙනෙකුට උදව්වක් කළාත් අර සසරට සාපේක්ෂව 100 ප්‍රමාණය කොච්චරද දන්නවද? එක බත් වේලක් දුන්නා වගේ, එක දවසක එක කෑම වේලක් දුන්නා වගේ අර අවුරුදු 100ම සලකන එක. අන්න එහෙම බුද්ධිමත්ව බලන්න. ඒ නිසා කෙනෙකුට එක කෑම වේලක් දුන්නා, දවසට අපි කෑම වේලක් දෙනවනේ, ඔව් බත් පරසලයක් දෙනවනේ. අවුරුදු 100ක් සැලකුවත් සසරට සාපේක්ෂව අපි ආපු ඒ හුඟක් කලක් අපි ආවනේ, ආත්ම භාව අසංකේය ගණන් ආව අපි. ආපු එකට සාපේක්ෂව අවුරුදු 100ක් උපරිම සැලකුවත් ඒක පොඩි දෙයක්. පාම් පෙත්තක් දුන්නවා වගේ. ඒ නිසා ඒවත් කරන්නේ වෙපා නෙවෙයි මේ කියන්නේ. දැන් දරුවෙකුට වුණත් අපි හොඳට උගන්වලා ඉහළම විශ්වවිද්‍යාලය යවන්න පුළුවන්. දරුවට අවුරුදු 100ක් ජීවත් වෙන ධනෙ උපෙල තියන්නත් පුළුවන්. හැබැයි ඒ අය මෙතනින් පස්සේ පල්ලෙහාට නම් යන්නේ මරණයෙන් පස්සේ. අර ටික බොහොම පොඩි දෙයක්. ඒ නිසා අන්න එක තමයි අපි ඒව සලකන වගේම දරුවෙකුට වුණත් අපි ආදරෙම කරන අයට හොඳම දේ දෙන්නට ඕන. වටිනාම දේ දෙන්නට ඕන. ධර්මය දෙන්නට ඕන. ඒ ධර්මය දුන්නොත් ඒ අය ඒක ජීවිතයට සම්බන්ධ කරගත්තොත් එයා ආත්ම භව 100 ගානක් සුගතිගාමි වෙනවා ඒකින්. ඔව් මේ භව විතරක් නෙවෙයි ආත්ම භව 100 ගානක් සුගතිගාමි වෙනවා. සමහර වෙලාවට ඒ කාලයේදී මෙයා නිවන් දකින්නත් වැඩටි කොක්කම කරගන්නවා. ඒ නිසා තමයි සබ්බදානං ධම්මදානං ජිනාති කියලා කියන්නේ. දේවල් වලින් වටිනාම දේ තමයි ධර්මයේ දාණය දෙන එක. ධර්මය කරන උදව්ව. දරුවන්ට විතරක් නෙවෙයි. අපි හමු වෙන හැම කෙනෙකුටම අපේ යහළුවන්ට අපි කරන පින්කම් වලට සම්බන්ධ කරගන්න ඕන. කෙනෙක් මැරුණට පස්සේ අඬන එක නෙවෙයි. එයාලා ඉන්න කාලේ අපි පුළුවන් තරම් එයාට සුගතිගාමී උදව් කරන්න ඕන. දැන් අපේ ජීවිත කාලේ අපේ යහළු මිත්‍රාදීන් කොච්චර අයකගේ අපට මලගෙවලට සහභාගී වෙනවදනේ? ඉතින් අඬලා ඉතින් එන්න පුළුවන් අපට. ඒක නෙවෙයි ලොකු දෙයක් එතෙම. එයා ඒතතර පත් වෙන කලින් අපි පුළුවන් තරම් එයා සුගතිගාමී වෙන්න, එයා අපි කරන දාන වලට සම්බන්ධ කරගන්න ඕන, අපිත් එකට සිල් ගන්න එන්න කියන්න ඕන. අන්න ඒක තමයි යඩ කරන උදව්ව. ඉතින් ඒ උදව්ව කළොත් අපි එයා මෙතනින් පස්සේ ඉහළ තැනකට යනවා කියන්නේ අපි අවුරුදු ආත්මව ගානකට යට උදව් කළා වෙනවා. ඒක තමයි නියම උදව් වෙන්නේ. ඒ නිසා බුදුදහමේ හැටියට සලකන්නේ සාර්ථකත්වයේ කියලා. සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ මෙලොව ජීවිතේත් හොඳට ඉගෙන කියාගෙන ඒවා සාර්ථක කරගන්නට ඕන. ඒ වගේම සසර ජීවිතේත් සාර්ථකත්වය අපිට තියෙනවා. ඒ නිසා අපි මුලින්ම සඳහන් කළා මේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා අපේ මහන්සි වෙලා හුඟක් වැඩ කරන්නට ඕන. අංශ දෙකකින් එකක් ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න පැත්තෙන් දිනු වෙන්නට ඕන. භාෂා ඥානයේ පැත්තෙන් භාෂාව උනත් දරුවන්ට උනත් එකක් නෙවෙයි භාෂා කීපයක් උගන්නන්නට ඕන. ඒ ධාරිතාව මනසේ තියෙනවා. කරන්න පුළුවන් අපට. ඒ වගේම වෘත්තිය පැත්තෙන් තමන් අවුරුදු පතාම ටිකෙන් ටික ඉහළට යන බලන තා සුසුකම් හදාගෙන එහෙම අපට කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒව බුදුදහමෙන් එපා කියලා නැහැ. බුදුදහමෙන් කියන්නේ බාහා බාල පරිචිතේහි සේදාවක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා දෑතේ වීරියෙන් දහඩිය මහන්සියෙන් දැහැමිව පුළුවන් තරම් ධනෙ උපයන්න කියලා තියෙන්නේ. We are talking about Buddhism. What are the qualities that improve in our life? The final purpose of everyone is happiness. We do everything in the name of happiness. Buddha explained the way how we achieve real happiness. For that, in this life, we have to develop our education, employment in righteous way. And also, not only doing our education and employment, but we have to do good things in our life. And especially by practicing meditation, we can be happy. And also, we help others with Dhamma. That is why Buddhism says, offering Dhamma, the gift of Dhamma excels all other gifts. Sabbadanam Dhammadanam Jinati. If you help someone with food, food is useful for few days. If you offer a cloth to a person, it is useful 1 or 2 days. If you give a job to a person, it is useful until he will be retired. If you give a house, it is useful for his entire life. But if you help others with Dhamma, it is useful for his entire samsaric journey, and it is beneficial to overcome the samsaric journey. That is why Buddhism says we should help others not only with material things, but we have to help others with Dhamma. That is the highest gift that we can give a person. In this situation, in the very beginning, Buddha says, how we succeed this life? For that, we should go forward in our education and employment. And also, not only our dedication and courage, but we should protect the thing that we earn hard. That is also very important. In Buddha's language, in Pali, it says, Arakka Sampada. The accomplishment of protection. That is also very important. And also, we should have good friends. Kalyana Mittata. That is also beneficial to succeed our life. And when we go forward, good qualities, we meet the same persons, same qualities. And that is very important. When we are growing up with good qualities, we meet the same quality people. That is very important. And Buddha says, Kalyana Mittata, or good association, is the most important thing in our life. and also samajivikata, balanced life. And when we spend our money, we should understand our earnings, our money that we have earned. Therefore, we should have good management in our financial situation. And these are the things that we can succeed in this life. And also not only succeed in this life, but we have to succeed our next life too. For that, Buddha explained four things. Saddha Sampada, Sila Sampada, Chaga Sampada and Panya Sampada. Sila means virtue or discipline. And also, Saddha Sampada means the confidence in Buddha's enlightenment. Sila Sampada means discipline or morality. Chaga Sampada means practicing generosity, offering something to others. Panya Sampada, wisdom or intelligence. These four things are very, very important. And how we develop our confidence in Buddha's enlightenment? As much as we listening to Buddha's message, and also when we practice Dhamma, when we see the results in this life, we are confident in Buddha's enlightenment. We are so happy. And also, we are confident in Buddha's message. This is the Saddha. And Saddha depends on how far we have understood Buddha's message and how far we have practiced and gained results throughout practicing Dhamma. Then here it is a very, very important thing, understanding the dependent origination, Patisampada. Patisampada is the heart of Buddhism. Have you heard about Patisampada? Patisampada depends on impermanence. When we discuss Buddha's message, especially Buddha explained the way how we develop our wisdom. Wisdom can be divided into two. One is understanding of the karmic law. The other thing is the dependent origination, the causality. Karmic law is whatever we do with intention or volition, we will have the same results. It is not difficult to understand. And the very special thing that Buddha has explained is the dependent origination, cause and effect, causality. What is the dependent origination that Buddha has explained, as you know? This is the world reality. You know, when we discuss Buddha's message, it can be divided into two. One of them is the conventional truth, Sammuti Satya. The other thing is, or Paramattha Satya, or ultimate truth. What is the conventional truth? Conventional truth means what happens in the world in this conventional truth. Whatever we do, we will have the same results. And it is not difficult to understand. The very important thing that we can understand, the second step, ultimate truth. According to conventional truth, before we were born in the world, there was a world. After we die, the world remains. It is true, but only in the conventional truth. All doctrines, all other doctrines, philosophies, teachings, sciences, depend on the conventional truth. They explain, before we were born, there was a world. After we die, the world remains. We also do all things in the name of conventional truth. Even karmic law, even the understanding of karmic law depends on the conventional truth. There are four karmas Buddha has explained. කන්නන් කන්න විපාකං සුක්කන් සුක්ක විපාකං කන්න සුක්කන් කන්න සුක විපාකං. There are some actions with white with black actions which consequence black results. If we do something with completely impure mind, wicked mind, we will have negative results, black results. Black is the symbol of evil. It is says as kanhan kanna vipakam. Actions are black, results are also black. The next one is sukkan sukha vipakam. Actions are white, results are also white. It means if we do something with pure mind completely, we will have fruitful results, blissful results. This is the second one. The third one, kanna sukkan, kanna sukha vipakan. There are some actions with black and white, which consequence black and white results. Yes, mix. These three things are in the world. When Buddha appeared in the world, even ascetic people had understood only these three things. But after Buddha appeared in the world, Buddha has explained the fourth one. What is the fourth one? Akanna asukkan, akanna asukha vipakam. There are some karmas, actions, neither black nor white, which consequence neither black or white results. Your understanding, your success, your skillfulness depends on how far you have understood this fourth one. What is that? In first three things, when we do something, we think that before we do something, there was something. After we did it, something remains. For example, before you came here, in the morning, you might think that this is the place where I came last time. Here you do a lot of meditation. After you go back, you may think that the place remains where I will come back. It is true. Mm-hmm. According to conventional truth, and also not only truth, but you can generate positive thoughts. But still you are in the sansaric journey. You are not away from the sansaric journey. As the result of doing these meritorious activities, you can have a blissful life after here. And also you can live with longevity, good complexion, health. But you are not away from suffering. Still, you have some problems which is very difficult to overcome. Even though you have longevity, good complexion, healthy life, when you go to old age, decay, and when you go to sicknesses, and when you are going to die, you are not away from suffering. That is why Buddha explained in his fourth level how we overcome suffering. This is the highest way. It depends on the dependent origination. What is the highest truth that Buddha explained? We create the world. When we open our eyes, we create a world. When we open our ears, we create a world. It means we experience with the world that we create. And this world is created by us, and also this arises at the moment and immediately this ceases. And this is the highest truth. මෙන්න මේ ලෝකය පිනතුනේ හැම වෙලාවකම අපි මේ ලෝකයේ අත්දැකීම් ටික උපයාගෙන අපි ජීවත් වෙන්නේ. දැන් මේ පේන ලෝකය දැන් මේ පිරිම ටික තියෙනවා පහන් තියෙනවා මේ ඔක්කොම ටික හිතන් ඉන්නේ අපි හිතන් ඉන්නේ මේක ඇත්තටම තියෙන ලෝකය කියලා. මේ අපේ ඇස් දෙකට පේන එක මේ අනිත් ඇටත් පේනවා කාටත් ඒක වගේ පේනවා කියලා අපි මේ හිතන් ඉන්නේ. සාමාන්‍යයෙන් ලෝකේ හිතන්නේ මේක තමයි පින්නතුනි. නමුත් මේ දැන් පේන ලෝකයේ පින්නතුනි වෙනස් වෙනවයි කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක අමාරුවක් නෑ. ඒක නෙවෙයි මේ කියන්නේ. මෙන්න මෙතන තමයි හොඳටම තේරුම් ගන්න ඕන කාරණේ. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ අපි නරක වැඩ කරෝතින් අපාගත වෙනවා, හොඳ වැඩ කරෝතින් දිව්‍ය ලෝක යනවා. දැන් මේ ලෝකේ දේවල් වෙනස් වෙනවා, මේ මල් ටික ටික පරවෙල යනවා, මේ පහන ආලෝකයේ ටික ටික අඩු වෙනවා, මේ බිල්ඩින්ම කවදා හරි කැඩලා යන්න පුළුවන්. අපි ඒක තමයි හිතන් ඉන්නේ. දැන් අපි හිතුවොත් මේ ගොඩනැගිල්ල කවදා හරි විනාශ වෙනවා, විනාශ වෙනවා, විනාශ වෙනවා. මගේ ශරීරය හැදිලා තියෙන රූප කලාප වලින් ඒ රූප කලාප හැම වෙලාවෙම හැදෙනව නැති වෙනව, හැදෙනව නැති වෙනව. සමහර අය හිතන් ඉන්නේ මෙන්න මෙහෙම හිතුවොත් තමයි ධර්මය කියලා. මේකනොත් කුසලයක් වෙනවා. හැබැයි මේක නෙවෙයි බුදුහාමුදුරුවෝ අපේක්ෂා කරපු දෙය. බුදුහාමුදුරුවෝ අපේක්ෂා කර දෙය ඊට වඩා ගැඹුරු දෙයක්. මොකද්ද ගැඹුරු දෙය? පින්නතුනි මේ අපට දැන් පේන මේ ලෝකය මේ මොහොතේ අපේ කර්මයට අනුව නිර්මාණය කරන ලෝකයක් මේ පේන්නේ. මේක හරියට අර කණ්ණාඩි ළඟට ගිහිපු ගමම්ම අපේ මේ පැත්තේ රූපය අනුව ඒවලෙම නිර්මාණය වුණානේ. ඒක අපි උදයානකොට හොඳට කොණ්ඩේ පීරන් ගියේ, හොඳට ලස්සනට පේනුණා. ඊට පස්සේ කොණ්ඩේ අවුල් කරගෙන ගියොතින් එතකොට පේන කොණ්ඩේ අවුල් වෙලා. එතකොට කොණ්ඩේ පීරලා ගියාම සතුටුයි, කොණ්ඩේ අවුල් වෙලා ගියාම අපට දුකයි. එතකොට දුක ආවේ කණ්ණාඩියෙන්ද? ඔව්, මේ පැත්තෙන් තමන්ගේ ස්වභාවයට අනුව තමයි බාහිර පේන්නේ. එතකොට දැන් අපට කෙනෙක් මෙතෙන්ට එනවා. ඒකේනා අපට ඇතැමිට කලින් කරදර කරපු කෙනෙක්. එයා එනකොට අපි කියමු එයා අපි දැකලා නැහැ. එයාගේ රූපයක් දැකලා තියෙනවා. එයා ගැන කවුරු හරි අපට කලින් කියනවා මෙයා තමයි අහවල් හොරකම කළ කෙනා. හිරේ හිටිය කෙනා කියලා අපට කියනවා කවුරු හරි නේ. දැන් අපි එනකොටම දකින්නවා මේ අරයා තමයි ආවේ කියලා. ඊට පස්සේ කවුරු හරි කියනවා නෑ නෑ එයා නෙවෙයි මේ ආවේ අර මහා අර පන්සල පූජ කරපු හොඳව ශ්‍රද්ධාවන්ත කෙනා කියලා. එතකොට අපට මොකද ඇති වෙන්නේ? අර මුලින් බලපු විදිහට අපි දැන් මේ බලන්නේ නෑ නේ, බලන්න කොච්චර හොඳ කෙනෙක්ද මෙයා කියලා ඊට පස්සේ බලන්නේ. එතකොට ඇත්තෙන්ම පස්සේ දැනගන්නවා ඇත්තටම ඇවිල්ලා තියෙන අර කලින් කෙනාම තමයි කියලා. බලන්න වෙනතුනි සම්පූර්ණයෙන්ම මේ බාහිර හෝ අභ්‍යන්තර දේ ගැන අපට හිතෙන්නේ අපි ඒ මොහොතේ මේ පැත්තෙන් හිතන විදිහින්. බාහිරින් නෙවෙයි. දැන් මේ gedara මේ බිත්ති ටික පින්නතුනේ අපේ ඉන්ද්‍රිය වලට අනුව තමයි මේක බිත්තියක් වෙන්නේ. සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නවා, එයාට මේව බිත්ති නෙවෙයි. එයාට මේ ඔක්කොම පේන වටේ. එයාට මේ ඕන තැනකින් එහා පැත්තේ යන්න පුළුවන්. දැන් අපේ ශරීරය ගියොත් මේ බිත්ති හැප්පිලා වැටෙනවා. එයාට මේක යන්න පුළුවන්. එතකොට මේ පේන්නේ සම්පූර්ණම යථාර්ථය නම් හැම දෙනාට මේක වගේ ලෝකෙ පේන්න ඕන. නමුත් එහෙම පේන්නේ නැහැ. මේ පේන්නේ අපි නිර්මාණය කරන විදියට තමයි මේ ටික අද පේන්නේ. ඒ පේන දේ අතරින් මේව හැදෙනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන්. ඊට වඩා ගැඹුරු දෙයක් මේ කියන්නේ. එතකොට ඒ පේන අත්දැකීමත් වෙනතුනි ඒ මොහොතේ ඇතිවන අත්දැකීම. ඒක කලින් ස්ථාවර තැම්පත් වෙලා තිබෙන්නේ නැහැ කොහෙවත්. දැන් අපිට බලන්න, අපි දැන් කවුරු හරි ගැන මතක් කරනවා කියමු, එකම පුද්ගලයෙක් ගැන, අපේ මල්ලි ගැන කියමු, නංගි ගැන කියමු. එක වෙලාවකට අපට හිතෙනවා යා මට හුඟක් කරදර කළා, මගේ ධනෙ ටිකක් තියාගත්ත කියලා හිතෙනවා. ඊට පස්සේ තා ටිකකින් හිතෙනවා අනේ අපි දෙන්නෙක්ට ඉස්කෝලේ ගියානේ පොඩි කාලේ, අනේ නංගිත් අතින් අල්ලගෙන මං ගියානේ. ඊට පස්සේ අර මුලින් හැංගීමක් දැන් මේ තියෙන්නේ නෑ නේ. ඊට පස්සේ තව හිතෙනවා, ඊට පස්සේ ආ එයා අම්මට අකීකරු වෙලේ යන අරක වැඩක් කරගත්තා. ඊට පස්සේ දැන් තව හැංගීමක්නේ. දැන් බලන්න එකම කෙනා ගැන අවස්ථා කීපෙකදී අපට හිතෙච්ච හැටි. එක තැනකදී ආදරයක් ඇති වෙනවා, එක තැනකදී සෙනෙහසක් ඇති වෙනවා, එක තැනකදී මේ කරදරයක් කියලා අමනාපයක් ඇති වෙනවා. ආ හිතෙනවා අනේ දැන් නංගී අසනීප ලීස්පිරිතහලේ, දැන් දැඩි සත්කාරයක කියන නංගී බට දාලා, දැන් නංගී ගැන අනුකම්පාව. පිනුතුනි එතකොට බලන්න මේ පුද්ගලයා ගැන හැඟීම එක දිගටම සරල රේඛාවක් විදිහට තිබ්බද? නෑනේ. එහෙනම් ඒ දේ ස්ථිරව කොහෙද තැම්පත් වෙලා තිබ්බද? ඒත් නෑ. ඕ ඒ මොහොතේ ඒ මානසික ස්වභාවය අනුව ඇතිවන දෙයක් තමයි මේ පුද්ගලයා ගැන සැප හොදුක හැඟීම. එතකොට බුදුදහමෙන් මෙන්න මේ අවබෝධය ලැබෙනකොට පිනුතුනි අපි දෙයක් ගැන ඇහෙන් දකින දේ, කනෙන් අහන දේ, මේ අත්දැකීම් වලින් ලබන දේ පිළිබඳව පින්නතුනි බාහිරට ඇඟිල්ල දික් කරන්නේ නැහැ අපි. ඔව් අපි ඊට පස්සේ තමන්ගේ අභ්‍යන්තරේ පැතර හැරෙන්න. තමන් මේ පැත්ත වෙනස් කරගන්න බලන්නේ. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කණ්ණාඩියේ රූපය කොණ්ඩිය අවුලලා නම් කණ්ණාඩිය පැත්තට පනාව දික් කරන්නේ නැහැ. ඔව් කන්නාඩියේ රූපෙට පුයර දාන්න ඕන නම් කන්නාඩියට පුයර දාන්නේ නැහැ. එයා දාන්නේ මේ පැත්තට. කොණ්ඩෙ පීරන්නේ මේ පැත්තේ. ඒ නිසා බාහිර පේන රූපෙන් රාගය ඇති වෙනවා නම්, දේශය ඇති වෙනවා නම් බාහිර රූපෙට දොස් කියන්නේ නැහැ එයා. ඔව් එයා බලනවා මේ පැත්තෙන් එහෙම ඇති නොවන විදියට මේ පැත්ත වෙනස් කරගන්න එයා. අන්නේ මේ පැත්ත වෙනස් කරගන්න තමයි ධර්මයේ තියෙන්නේ අපට. අනිත් ඔක්කොම ආගම් වලින් දර්ශන වලින් කරන්නේ බාහිර වෙනස් කරන එක. අපි ලබන අධ්‍යාපනයෙන් ඔක්කොගෙම කරන්නේ බාහිර වෙනස් කරන්න යන එක. හරියට රතු පාට කණ්ණාඩියක් දාගෙන මේ ලෝකේ රතු පාටය කියලා අපි උදැල්ලක් අරගෙන අයින් කරන්න යනවා. අනේ මේ රතු පාට තියෙන කියලා අයින් කරන්න යනවා. පුළුවන් ද අපිට අයින් කරන්න? රතු පාට කවදාවත් අයින් කරන්න බෑ. අපිත් ඒක ඇන්නේ දැන් ගෙවල් දොරල් සුද්ධ කරන්න කියලානේ, පිරිසුදු කරන්න කියලා හැමදාම කරනවානේ. අපේ ශරීරයත් හැමදාම සතුරු කරන්න කියලා ලස්සන මදි තව ලස්සන කරන්න ඕන කියලා එන්න එන්නම දේවල් අපි පාවිච්චි කරනෝනේ. අන්තිමට ශරීරයට ලොකු දරා ගන්න බෑ මේ වෙහෙස. පින්නතුනි එතකොට මේ ලස්සන පින්නතුනි ඇත්තටම දැන් අපි එන්න එන්නම මේ පැත්තේ වැඩි කරගන්න බලන්න. දැන් ආර්ථිකෙන් වැඩි වෙනවා, අධ්‍යාපනයෙන් වැඩි වෙනවා වගේම අපි බලන රූපියත් පුළුවන් තරම් එන්නම ලස්සන වැඩි කරගන්න. ඊට වඩා අද ලස්සන වැඩි කරගන්න. එහෙම කරන්න බෑ පින්නතුනි. ඒ තුලදී අපි කරන්නේ අපේ මනසේ පැත්තෙන් වෙනස කළා. ඔව් මේ පැත්තෙන් දුක් ටික නැති කරන විදිහට හදාගන්නයි මේ කරන්නේ. අන්න එතින්ද පින්නතුනි මේ පටිසම්පාදේ කියන එක බුදුදහමේ ඉතාම වැදගත් කාරණයක්. මේක බුදුදහමේ හදවත කියලා කියන්නේ. එතකොට මෙන්න මේක තේරුම් ගත්ත ප්‍රමාණයට තමයි පින්නතුනි අපේ දක්ෂතාවයේ තීරණය වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේක තමයි අපට ලබන්න පුළුවන් ඉහළම දැනීම. බුදුහාමර දේශනා කරනවා යෝ පරිසම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. යම් කිසි කෙනෙක් පරිසම්පාදේ දකිනවනම් එයා ධර්මයේ දන්න කෙනෙක්. යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති. යමෙක් ධර්මයේ දකිනවනම් ඔහු මා දන්න කෙනෙක් වෙනවා. ඒ නිසා දැන් අපි පිනොදින බුදුහාඳුරන වඳිනව, මල් පහන් පූජ කරනවා. ඒ පූජ කරන්නේ අර සාමාන්‍යයෙන් බුදුහාඳුරන්ගේ ගුණ ටික දැනගෙන. බුදුහාඳුරන්නේ හුඟා කරුණාවන්තයි. බණ කිව්වා, ගිහි ගෙදරත් ඇරලා ගියා. ඉතින් අපි අම්මා තාත්තා පොඩි කාලේ වැඳනේ බුදුහාඳුරන්ට, අපටත් වඳින්න ඉගැන්නුවා. ඉතින් අපිත් මල් පූජ කරනවා. ඒ වගේ හැඟීමකින් තමයි දැන් අපි කරන්නේ. හැබැයි පින්නතුනි මෙන්න මේ මේ ධර්මයේ තුලින් දැනගත්තොත් එදාට පින්නතුනි ඒ අවබෝධයත් එක්ක ඉන්න බුදුහාඳුරෝ, ඒ බුදුහාඳුරන්ගේ තථාගතත්වයේ පිළිමදව ශ්‍රද්ධාව අපි මුළු හදවතේම තියෙනවා. අනේ එදාට තමයි නියම විදියට පින්නතුනි බුදුහාඳුරු ගැන ශ්‍රද්ධාව පිටන්නේ. වෙන කිසිදු කෙනෙකුට ලෝකේ දැක ගන්න බැරි වෙච්ච කිසිදු කෙනෙකුට බැරි වෙච්ච දේ බුදුහාඳුරු තේරුම් ගත්තා කියලා. ලෝකේ අනිත් හැම දෙනාම කණ්ණාඩි දම දම පාට කණ්ණාඩි දම දම ලෝකේ වෙනස් කරන්න ගිහපු ලෝකෙක බුදුහාඳුරු මේ කණ්ණාඩි දෙකම ගලවලා දාන හැටි අපට ඉගැන්නුවා නේද කියලා මේ ගැන ලොකු ගෞරවයක් ඇති වෙයි. තින්නතුනි එතෙන්දී අපේ ජීවිතවල ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස තමයි මේ ජීවිත කාලය තුළදීම පින්නතුනි අපි උපරීම ලෙස ප්‍රඥාවෙන් දිනු වෙන ඕන කියන හැඟීමක් ඇති වෙනවා. අන්න එතෙන්දී පින්නතුනි ඒ ප්‍රඥාවත් ඒ ශ්‍රද්ධාවත් එක්ක මේ ධර්මය තුළින් ඇතිවෙච්ච ශ්‍රද්ධාවත් එක්කම අපි මුලින්ම ගාථාවක් සඳහන් කළා කලින් ධර්ම දේශනාවේදී. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජඨේ යටං කියලා. අපි සඳහන් කළා පින්නතුනි මෙන්න මේ ප්‍රඥාව සහිතවයි සිල්වත් වෙන්නට ඕන. සාමාන්‍යයෙන් සිල්වත් වුණාට විතරක් නියම සීලේ උනා වෙන්නේ නැහැ. දැන් කරණි මෙත සූත්‍රයේ තියෙනවා දිට්ඨින් චනුපගම්ම සීලවා කියලා. දෘෂ්ටීන් වලට නොවැටී සිල්වත් වෙන්නට ඕන. When we start the liberation path, deliverance path, first of all, we should have good understanding what we practice, where we are going to. Buddha explained one day, Janato aham bhikkhave pasato asavanam khayam vadami. I explain the path to person who knows the Dhamma, who sees the Dhamma. I proclaim the Dhamma to the person who knows Dhamma, who sees Dhamma. What we should know, what we should see. This is the highest knowledge in Buddhism. We create the world when we open our eyes according to our mental situation, according to our karmic law, our ignorance, we create a world. When we see something, if we think this is Buddha's statue, we are so faithful, we are confident. And when somebody, when some other people, they say this is statue, sometimes they may get angry because of their mental situation. In this situation, we create the world at the moment. When we think someone who has helped you, you are so happy. When you think again the same person who has disturbed you, what happens to you? Then, what happens to you? Yes, you may get angry. The person is same. When again you hear that that person is admitted to the hospital, now he is so sick, then you are so compassionate. But the person is same. From moment to moment, your mental conditions is changing. It changes. In this situation, we should understand if we suffer or unhappy, or if we are happy or if we are okay, it means the situation arises inside. Our mental condition, according to our mental conditions, we may get angry or we are happy. And if we understand this situation, always we take care of our mind. The very important thing that we have received our mind. Not only mind, we add mindfulness to the mind. Although we have a mind, we are helpless. We should add mindfulness to the mind. With intelligence, that is, then mind has a security, mind has a refuge. And always we should take care of our mind. But you know, we usually take care of other things, our physical body, our children, we take care of everything except our mind. Except our mind. Buddhism teaches us how we take care of our mind. The way that we can take care of our mind to add mindfulness to the mind with this understanding. And here Buddha explained, with this understanding, we always try to develop our virtue, morality or good discipline. And not only sila, but on this path we practice generosity, not only offering some material things, we dedicate our time for the liberation. That is also very important. And also, panya, day by day, we develop our wisdom, intelligence. and we understand every moment our thoughts arise and ceases at the moment. It is not permanent. Every moment, not only our physical body changes, but our mental situation, our thoughts, every moment arise and ceases. It is not permanent. After experience, if we think still it is happening, that is the cause of suffering. Somebody can blame you once, but because of our ignorance, we are blamed again and again. When we remember that incident with ignorance, we are blamed again. A person can blame you once, but because of your ignorance, again and again, you are blamed by yourself. Buddha explained how we overcome this ignorance. And when you think your mom, if your mom has died, as soon as you remember your mom, you may cry. What is the reason? When you think your mom, your mind goes to past experience. Not only going to past experience, your mind lives in the past experience. Buddha never says that you should forget your past. We don't forget our past. The thing is, when we remember that incident, we should understand, now I am in the present moment, now I read my mind. If you are intelligent that now I am reading my mind, then you can remember any incident that happened in this life without suffering, without defilements, negative thoughts. And you know, when we develop our mindfulness, we can remember our entire life, not only after we were born, even in the mother's womb. We can remember everything when we develop our mind, mindfulness. Not only this life, you know, the arahant person can remember his millions of past lives as the result of practicing mindfulness. Memory is not the fault. What is the fault? Fault is ignorance. What is the ignorance? When we remember something, if we think still it is happening, that is the fault. If we are mindful and intelligent at the moment, when we remember that incident, we are knowledgeable that now I am reading my mind. This is the place that you can show your skillfulness, your proficiency. Buddha explained the way how we become skillful persons. And this is the way how we can overcome suffering. Here, Panya is very, very important. Panya decides whether you are happy or unhappy. Your education or your wealth don't decide that you are happy. Panya, wisdom, decides whether you are happy or unhappy. Therefore, we should respect wisdom. And also, day by day, we should develop our wisdom according to Buddhism. That is very important. In this situation, Buddha explained how suffering arises. Whenever we are unhappy, whenever we are suffering, it means be sure we live in the past experience or future experience. In the present moment, we have no problems. Whenever you are unhappy, whenever you are suffering, it means you are not in mindfulness. living in mindfulness is the way how we can overcome suffering. Whenever you are living without mindfulness, it means you are suffering even though you are enjoying in a party. Whenever you are in the mindfulness, even though you are homeless, even though you are under a tree, you have overcome suffering. That is why one day Buddha slept under a tree. Next morning, a prince came to Buddha and asked, "Bhante, I slept last night in a luxurious palace, but you have slept under a tree, but your face is so pleasant, more pleasant than I have. Even though I slept in a luxurious palace in a very comfortable bed, I have no this kind of happiness. What is the reason you are happier than I?" Buddha says, "I don't regret with past experience. I have no dreams in future. I live in the present moment with mindfulness. That's the secret of my happiness." මෙන්න මේ தත්ත්වය මත පින්නතුනි අපට උපරිම ලෙස දුකේ හට ගැනීම හා නිරෝධය ගැන පැහැදිලි හැඟීමක් තියෙනට ඕන. අපට දුක ඇති වෙන්නේ අපේ ශරීරයේ තියෙන ලෙඩ නිසා නෙවෙයි. ඇතැම් විට ලෙඩෙන් ඉන්න අපට වඩා දුකෙන් ඉන්න හොඳට නිරෝගී වෙන සමහර අය ඉන්නවා. ඒ අපට වඩා දුකෙන් ඉන්න. ඒ නිසා දුක ඇති වෙන්නේ හිතන්නේ පා ශරීර රෝග නිසා කියලා. දුක ඇති වෙන්නේ ඒ ගැන හිතන විදිහ. එනිසා මෙන්න මේ වර්තමාන මොහොත තුළ උපරිම ලෙස තමන්ට සිහින් ඉන්න පුළුවන් නම් ඒක තමයි දුකේ නිදහස් වීමේ මාර්ගය. ඔබ දන්නවා බන්දුල මල්ලිකාව ගැන. බන්දුල මල්ලිකාව දානේ බෙදමින් ඉන්න අවස්ථාවේ අපි කලින් සඳහන් කරපු කතාවක්. ඈට හිටිය දරුවන් 32 දෙනෙක් ඉඳලා තියෙනවා. නියුළු දරුවෝ ඔක්කොම පුතු. ඒ දරුවෝ 32 දෙනායි තමන්ගේ ස්වාමියායි බන්දුල සේනාධිපතියයි අතිශය දක්ෂ සෙනවියෙක් ඒ කාලේ හිටියා සේනාධිපතිය. ඒ 33 දෙනාම එකම යුද්ධයකදී සමුල ඝාතනය කළා. බන්දුල මල්ලිකාවගේ ඥාතීන් 33 දෙනෙක් දරුවෝ 32 දෙනායි ස්වාමි පුරුෂයන්. ඒ සිද්ධිය ආරංචි වුණේ බන්දුල මල්ලිකාව ස්වාමීන් වහන්සේලට දානය බෙදමින් ඉන අවස්ථාවේ. නමුත් එතුමියගේ මුහුණේ කිසිම වෙනසක් ආවේ නැහැ වෙලයි. එහෙම වෙද්දී සම්පූර්ණම සිහිය පිහිටුවාගෙන හිටියේ. ඒකෙන් කියන්නේ මලගෙදර අමතක කළා හිටියේ කියලා. ඒ ඔක්කොම ටික හොඳට කළා. නමුත් ඒ දුක නිදහස් වුණා. ඒ නිසා දුක එන්නේ බාහිර කාරණා නිසා නෙවෙයි. ඒවලේ අපේ සිතේ තියෙන ස්වභාවය අපට තේරුම් ගන්න බැරි වීම නිසා. ඒ නිසා හරියට ධර්මානුකූලව අනිත්‍යතාවය තේරුම් ගත්තොත්, දුකේ හට ගැනීම නිරුද්ධ වීම තේරුම් ගත්තොත් අපට දුක නිදහස් වෙන පුළුවන්. ඒ මාවත අපි කලින් පුළුවන් තරම් දුරට අසා දැනගන්නට ඕන. ඒ අසා දැන ගැනීම තමයි පින්නතුනි පළවෙනි කාරණය. ඒ නිසා අන්නේ නුවණ ගැන ප්‍රඥාව ගැන බුදුදහමේ සමාන වචන කීපයක් තියෙනවා. සමාන වචන කීපයක් බුදුදහමේ තියෙනවා. ඒ සමාන වචන තමයි බුදුහාමුදුර බුද්ධත්වයට පත් වෙලා පළවෙනි ධර්ම දේශනාවේදී දේශනා කළා. There are some synonyms in Buddhism about Panya or wisdom. In Buddha's very first sermon, Dhammacakka Sutta, Buddha explained Chakkhung Udapadi, Jnanang Udapadi, Panya Udapadi, Vijja Udapadi, Aloka Udapadi kiyala. Eye arised. Intelligence or knowledge arise. Wisdom arise. Science arised, light arised. Buddha has used these synonyms for intelligence, for wisdom. Chakko, jnana, panya, vidya, aloka. This is the real light. This is the real eye. This is the real knowledge, intelligence, wisdom, and science. What is the Buddhist science? What is the Buddhist philosophy? You know, philosophy is a very important word. You know, from language, from which language philosophy word has come? What is the original language of philosophy? It has come from Greek. It is a Greek word, philosophy. Philosophy means the highest knowledge. In every subject, if you go to the highest level, what is the ultimate final degree? Yes, what is the name of final degree in any subject? PhD. PhD is the final degree in any subject. What is the meaning of PhD? Doctor of philosophy. Doctor of philosophy in science, doctor of philosophy in medicine, doctor of philosophy in social science. Any subject, when you go to the highest level, the highest degree is any education, is doctor of philosophy. What is the meaning? Yes, highest knowledge. When you go to the highest level in a subject, then you are a philosopher. You are not a normal person, common person. You are a philosopher. It means you see the world in the highest level. Buddhism also has appreciated the importance of philosophy. What is the Buddhist philosophy? What is the Buddhist philosophy? Buddhist philosophy is the dependent origination, impermanence. Impermanence means that our experience arises and ceases at the moment. The experience that we receive at the moment, it didn't come to the present from the past. It will not go to future from the present. Not being occurred, come to occurrence. Being occurred will not go to occurrence. This is the Buddhist philosophy. If you want to improve your understanding, wisdom, intelligence, this is the Buddhist philosophy. You know, all other doctrines and teachings explain before we were born, there was a world. After we die, the world remains. But Buddhist philosophy says there was not a world before we were born. After we close the world ceases. Like we are going to the mirror. Before we went to the mirror, our reflection was not there. After we leave the mirror, our reflection doesn't remain there. Our whole experience also like that. If we can leave this experience, it means at that moment we have overcome suffering. Day by day, we should develop the duration that we reflect on this reality. This is the real success that we can show in our life. As much as we can develop this understanding, it means day by day we are going away from suffering. මෙන්න මේ ප්‍රඥාව නිසා පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා පඤ්ඤා නරාණං රතනං. ප්‍රඥාව තමයි මිනිසාට තියෙන උතුම්ම රත්නය කියලා. Wisdom is the highest valuable gem, diamond for a person. Wisdom is the most valuable gem of the person, of men. ප්‍රඥාව ගැන බුදුදහමෙහි නිතරම අගය කළ තියෙනවා ඒක වර්ධනය කර ගැනීම වැදගත්කම නිතර බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා. පඤ්ඤාය පරිසුජ්ජති wisdom purifies our mind. ප්‍රඥාවෙන් තමයි මානසික පාරිශුද්ධත්වය ලැබෙන්නේ අපට. පින්නතුනි, මේ ප්‍රඥාවෙන් දැක්ක ගමම්ම අපට ලෝභ දේශ දෙක දුරු කරන්න කියලා 아무 උත්සාහයක් නැහැ. අපි මූලික මට්ටමේදී ලෝභය දුරු කරන දානය දෙනවා. මුල් මට්ටමේදී අපි ද්වේෂය දුරු කරන්න අපි මෛත්‍රිය වඩනවා. පින්නතුනි, මෛත්‍රිය වැඩීම, දන් දීම කියන එක හරියට ගෙදර කරන්ට් එක කට් කරන්න කියලා අපි එක එක ලයිට් ඔෆ් කරනවා, ෆ්‍රිජ් එක ඔෆ් කරනවා, මේ ලයිට් එක ඔෆ් කරනවා, මයික්‍රෝවේව් ඔෆ් කරනවා, වොෂින් මැෂින් එක ඔෆ් කරනවා. ඒ වගේ තමයි අපි ඊර්ෂ්‍යාව නැති කරන්න කියලා, වෛරය නැති කරන්න කියලා, ලෝභය නැති කරන්න කියලා අපි කරන දේවලුත් අර ගෙදර එක එක ස්විච් ඔෆ් කරනවා වගේ. මෝහය නැති කළා ප්‍රඥාව දල්වනවා කියන්නේ මොකද්ද? කෙලෙම මේන් ස්විච් එක, ට්‍රිප් ස්විච් එක ඔෆ් කරනවා වගේ. එතකොට අනිත්‍ය ඔෆ් කරන්න ඕනේ. මොකද මේ අනිත්‍යතාවය හරියට දැක්කොත් ආයි රාගය කියන එක පලාතේවත් නැහැ. ද්වේෂය කියන එකට ඉඩක් නැහැ. ද්වේෂ කරන්න පුද්ගලෙක් ඉතුරු වෙන්නේ නැහැ. රාග කරන්න පුද්ගලෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඉහළම විදියට ප්‍රඥාව තමයි පින්නතුනි ඉහළින්ම දියුණු කරගත යුතු කාරණේ. ඒ නිසා පුළුවන් තරම් දුරට මේට අදාළ ධර්ම දේශනා අහන්න, මේක අහන තමයි පින්නතුනි අපි බොහෝ දුරකටක් ගියවාගෙන මේ ඇවිල්ලා තියෙන්නේ. ඇමරිකාවට නෙවෙයි, සසරෙම ඇවිල්ලා තියෙනවා. අන්න එහෙම දිනු වෙනකොට ඒ චරිතය තුළින් එක පේනවා. ඒ ප්‍රඥාව සමානහා සමාන වූ ආභරණයක් නැහැ කියලා කියනවා. There is no other ornament like wisdom. Wisdom is the thing that decorates our life. If you live with intelligence or wisdom, it means your life is so valuable. Not only your life, your vehicle also very valuable. Even your clothes that you wear are valuable when you live with intelligence. That is why still we respect Buddha's robes, his balls, his belt. Still we respect to them because of his understanding, intelligence, wisdom. එහෙම ඉන්නකොට පින්නතුනි ඒක අපදාන සෝබිනී පඤ්ඤා. තමන්ගේ ප්‍රඥාව චරිතයේ සෝභමාන කරනවා. Wisdom decorates our character. Wisdom decorates our character. Our character is decorated by wisdom. ඒ ප්‍රඥාවෙන් ජීවත් වෙ ප්‍රමාණයට පිනතුනි අපේ ජීවිතවල සුවිශාල වෙනසක් වෙනවා. අපි කරන වැඩ හැම දෙයක්ම කරන්නේ නුවණින් කරන්නේ. අපි කෑමක් කෑවත්, කෑමක් දුන්නත්, ෆෝන් එකක් පාවිච්චි කළත්, වාහනේ පාවිච්චි කරත්, ලැප්ටොප් එක පාවිච්චි කළත්, මේ හැම දෙයක්ම කරන්නේ ඉහළම බුද්ධිමත් විදිහට කරන්නේ. අපේ ෆෝන් එක පාවිච්චි කළත් එක්කෝ බණක් අහන්න, බණක් කාට හරි කියන්න, අපේ ලැප්ටොප් එක පාවිච්චි කරත් තමත් බණක් අහන්න, තව ප්‍රඥාව දිනු කරගන්න, අනිත් කෙනාට උදව් කරන්න, අපේ වාහනේ ගියත් අපි එක්ක බණ අහන්න යන්නේ, දන් දෙන්න යන්නේ, අනිත් කෙනෙකුට පිහිට වෙන්න යන්නේ, අපි ඉගෙන ගන්න හොඳම විෂයන් ලෝකෙට පිහිට වෙන්න පුළුවන් ඒවා, හොඳම භාෂා ඉගෙන ගන්නවා මේ දහම ලෝකෙට කියන්න. අපි කරන හැම දෙයක්ම පින්නතුනි කරන්නේ ප්‍රඥාවයි. මුළු චරිතයට මේක බලපානවා. ඇඳුමක් ඇඳත් හඳින්නේ අනිත්යට රාගයක් ඇති නොවන විදියට, අනිත්යගේ හිත පහදෙන විදියට. ගමනක් ගියත් එහෙමයි, කඩේකට ගියත් එහෙමයි, දරුවෙක් හැදුවත් එහෙමයි, දරුවට ඉගැන්වුවත් එහෙමයි, වාහනයක් ගන්න ගියත් සමහර පින්නතුන අපි දකින වාහනය ගන්නකොට පාට බලන, මේ පාට පන්සලට එන ගැළපෙනවද, මේ වාහනේ තව කීප දෙනෙක් එක්කන් එන්න පුළුවන්ද පන්සලට එන ගමන්, එහෙම බලලා වාහන ගන්න පෙළක් අය. ඒ තරම්ම පින්නතුනේ ඇඳුමක් ගත්තත් බඩුවක් ගත්තත් ඉගෙන ගත්තත් වාහනයක් ගත්තත් හැම දෙයක්ම කරන්නේ ප්‍රඥාව වැඩි වෙන විදියට, පින් වැඩෙන විදියට. ඒ නිසා ජීවිතේ හැම දෙයක්ම ගැන බලනකොට පින්නතුනි සතුටක් තමන්ට. ගෙදර තියෙන මල් ගහ වුණත් පූජා කරන්න පුළුවන් මල් ගහක් තියෙනවා. පිච්ච මල් ගහක් හිටව ගන්න රෝස මල කඩලා පූජා කරනවා. පේන තැන්වල බුදු පිළිම තියලා තියෙනවා. දරුවන්ට බෞද්ධ පොතපත දෙනවා. වාහනේ යන ගමන් බනහනවා. බෞද්ධ පොත පද බලනවා. ඒ වගේම රැකියාත් කරන ඒවත් නැත්තේනේ. දැන් රැකියා එකක් කරන්නේ. නැත්නම් මෙතන මේ අවබෝධයෙන් පස්සේ රැකියා දෙකක් කරනවා යා. රැයට තවත් රැකියාවක් කරන්න පුළුවන් යා නිරෝගී නම්. නමුත් ඒ හැමදේම කරන්න පේනතුනි දහමත් වඩමින් කරන්නේ. ඒක තමයි ප්‍රඥාවේ ලක්ෂණය. ඒ නිසා අපේ විෂන් එක වෙනස් වෙච්ච ගමම පේනතුනි අපේ මුළු ජීවිතයම වෙනස් වෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මේ ප්‍රඥාව නැතිකම තමයි අපට තියෙන ලොකුම අන්ධකාරය කියලා. බුදුහාමුදුරු දේශනා කරනවා සමහර ග්‍රහලෝක මේලු විශ්වයේ තියෙනවා. කොයි වගේ ග්‍රහලෝකද? ආලෝකේ වැටෙන්නේ නැති ග්‍රහලෝක. ඇයි එහෙම වෙන්නේ? ඊට ළඟ දැන් ඊරට ආවරණය වෙච්ච තව ග්‍රහලෝක කීපයක් තියෙනවා නම් ඊට පිටිපස්සෙකට ආලෝකය එන්නේ නැහැ. එහෙම ග්‍රහලෝක මේ යුනිවර්ස් එකේ තියෙනවා, ගැලැක්සි වල තියෙනවා. එතකොට ඒ ග්‍රහලෝක ගැන විද්‍යාඥයෝ කියන්නේ මොකද්ද? විද්‍යාඥයෝ කියන්නේ ආලෝකේ නැත්නම් වතුර නැහැ, වතුර නැත්නම් ගහකොළ නැහැ, ගහකොළ නැත්නම් ජීවීන් නැහැ කියලානේ. බුදුදහම මොකද්ද කියන්නේ? බුදුදහම සඳහන් කරන පිනතුනි ඒ වගේ තැන්වල සත්‍යයන් ඉපදෙනවා. විද්‍යාඥයන්ගේ උපකරණට අහු වෙන්නේ නැහැ. ඔව්, ඒ සත්‍යයන් අන්ධකාරී ඉපදෙනවා. අන්ධකාරී ජීවත් වෙනවා. අන්ධකාරයම මරණයටපත් වෙනවා කියන්නේ. ඒ කර්ම විපාක විදියට. කර්මෙම එක වෙන්නේ. ඔව්. සමහර මාළුවත් දැන් අර අන්ධෝෂන් තෙන්නුර කරවල තෙන්නුර හැදෙන මාළුවනේ එළියක් වගේ මත කියලා තියෙනවා කර්ම ෂිප් එකක. ඒ වතුරේ වුණත් එළියනේ කළුවර තියෙනවා. උහර අස්සේ කළුවර. ඔව්, වතුරේ වුණත් උඹා ගැඹුරු වතුර වෙන්නත් පුළුවන්. ওই කොරල් පර්වතවල ඉන්න තැන්වල ඉන්න යෝගේ සත්‍යයන්. ඉතින් ඇත්තේ මේ කර්ම රූප තත්වයක් මේ. එතකොට බුදුහාරෝ කියනවා වරක අන්න ඒ අන්ධකාරය තමයි ඒ අන්තරීක්ෂ කියන ග්‍රහලෝකවල තියෙන අන්ධකාරය තමයි ලෝක ඉහළම අන්ධකාරය. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ දුකේ ඇතිවීම නැතිවීම නොදන්නව නම් මේ ප්‍රොසෙස් එක නොදන්නව නම් එයා අර අන්තරීක්ෂ ග්‍රහලෝකයටත් වඩා අන්ධකාරයක ඉන්නේ කියලා. ඒ වගේ අන්ධකාරයක් නෙමෙයි කියන්නේ ඊටත් වඩා අන්ධකාරයක් කියලා. අපි ඇතැමිට ලයිට් සුඟා දාපු සාදයකට සහභාගී වෙනව පුළුවන්. ඒ හිටියත් මේ දුකේ ඇතිවීම නැතිවීම නොදන්නවා නම් අපි ඉන්නේ අන්ධකාරේ. යම් කිසි කෙනෙක් ඇස් දෙක අන්ධ වෙන්න පුළුවන්. අන්ධ වුණත් මේ අවබෝධයට තියෙනවා නම් එයා මහා ආලෝකයකින්. අපට යම් කිසි වෙලාවක දුකක් හට ගන්නවා නම් හොඳට කල්පනා කරලා බලන්න. ඒ වෙලාවේ අපි ඉන්නේ වර්තමාන මොහොත තුල නෙවෙයි. ඒ අතීත සිද්ධිය තුල අපි ජීවත් වෙන්නේ. අපේ මියගිය ඥාතිවරයෙක් වෙනුවෙන් අඬනකොට අඬන්නේ අපි කොහොමද? අනේ මගේ අම්මා මාව ඉස්කෝලේ එක්කන් ගියේ මෙහෙමයි, ඇඳුම් ඇඳුවේ මෙහෙමයි, මගේ කොණ්ඩේ පීරුවේ මෙහෙමයි කිය කී අඬන්නේ දැන්නේ. අඬනකොට පිනුතුනි අතීත සිද්ධියට ගිහිල්ලා ඒ අතීත සිද්ධිය තුන අපි ජීවත් වෙමින් මේ අඬන්නේ මේ. දැන් ඒ අඬන මොහොතේ ඇතැම්මිට අම්මා පින්කල දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නැතැම් දිව්‍ය මාලිගාවක දැන් මේ ඉන්නේ. අපි මේ අඬන්නේ කොහෙද? අර අතීත අත්දැකීම තුළ ඉන්නේ. ඔව්. අපි අම්මා දැන් ඉන කන දන්නවා නම් ඇතැම් විට අඬන්නේ නැහැ, හිනා වෙනවා. අපිත් එක් මට යන්න බලන හේ පුළුවන්. පින්නතුනි මෙන්න මේකයි බුදුදහමෙන් කියන මඟ පෙන්වීම. ඒ නිසා පුළුවන් තරම් පින්නතුනි මෙන්න මේ අවබෝධය කරා යන්න අපි උපරිම උත්සාහය කරන්න ඕනේ. මේක අපිට ලැබෙච්ච හොඳම අවස්ථාවක්. මෙච්චර පහසුකම් ටිකක් ලැබිලා මෙච්චර දුර කතරක් ගියාගෙන පින්නතුනි අපි ආවේ හිතන්නේ අපේ ලොකු ජනප්‍රිය නගරයක සිටිහක ඉඳගෙන රැකියාවක් කරන්න විතරේ කියලා. ඒවත් හොඳට කරන්න මෙන්න මේ අවබෝධයෙන් කරා යන්න පිණුතින පුලුවන්තරම් මහන්සි වෙන්න, පුලුවන්තරම් ධර්මයේ කියවන්න කියෝමින් හැකිතාක් දුරට ඒ ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. ඒ නිසා බුදුහාඳුරෝ කියනවා මේ අවබෝධය නැත්නම් ඔබට ඇහැට රූපයක් පේනකොට අනේ මේ රූපයේ තියෙන බාහිරයි නේද කියලා හිතන එක පිණුතුනි අන්ධකාරයක් විදිහට සලකන්නේ. මේ බාහිර රූපේ ආලෝකයක් නැත්තේ නේ, ආලෝකයක් තියෙනවා. මේ බාහිර රූපයක් නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. බාහිර රූපයක් සතර මහා භූත රූපවල එකතු වෙන්නේ නිර්මාණය වෙලා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර හැම භෞතික රූපයකම තියෙනවා. ඒ රූපය මේ විදිහට ඒකරාශී වෙන්නේ මලක් විදිහට අපි හිතන්නේ, පහනක් විදිහට හිතන්නේ අපේ මේ පැත්තේ තියෙන අවිද්‍යාව හින්දා. ඒකයි මේ සතර මහා භූත රූප මේ විදිහට ඒකරාශී වුණාම අපි කියනවා මලක් කියලා. තවත් විදිහට ඒකරාශී වුණාම කියනවා පහනක් කියලා. තවත් විදිහට ඒකරාශී වුණාම කියනවා පිළිමයක් කියලා. මේ ඔක්කොම නිර්මාණය කරන්න තියෙක මේ හැඩේ වෙනස් කරාට පස්සේ නිර්මාණය කරගන්නේ මේ පැත්තේ. බාහිරයේ ටික බෙදලා බැලුවහම පේන්නේ පඨවි ගතිය තියෙනවා, ආපෝ ගතිය තියෙනවා, තේජෝ ගතිය තියෙනවා, වායෝ ගතිය තියෙනවා. ඒ ටික නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. ඒ ටික කරන්සි කරලා තියෙනවා ඒකට නම් දෙන්නේ මේ පැත්තෙන්. ඒක නිර්මාණය කරගන්නේ මේ පැත්තෙන්. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ මේක දකින්න කොටම Taman දැනගන්න ඕන මේකේ අත්දැකීම මේ විදිහට එන්නේ කියන එක. ඒ නිසා මේකේ යථාර්ථය දැක්කොතින් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්, වතුර ටිකක් බොන්න පුළුවන්. හැබැයි ඒ තුළ හිත බැස ගන්න ගතිය අඩු වෙනවා. දරුව දිහා ඔබ දකිනකොට අනේ මේ මගේ දරුවා කියලා බැලුවොත් ඔබට දරු සෙනෙහස ලබන්න පුළුවන්. හැබැයි ඒත් එක්ක මේ අවිද්‍යාවත් එක්කම දරුවගේ දුක් ටිකක් බාර ගන්න වෙනවා. ඒ නිසා හරියට දරුවා කියලා බාහිරින් නිර්මාණය වෙනකොටම අපි දැනගත්තොත් මේ සතර මහා භූත රූපවල එකතු වෙනකොට Taman දරුවා කියලා මේ පැත්තෙන් හිතන්නේ කියලා දැනගත්තොත් දරුවට උදව් කරන්න පුළුවන්. දරුවට උගන්වන්න පුළුවන්. උගන්වන්න විතරක් දරුවට හම්බ කළ ජීවිත කාලෙටම උදව් කරන්නත් පුළුවන්. හැබැයි දරුවගේ දුක් ටික එන්නේ නැහැ. දරුවා කියලා ඔබට පේන්නේ ඔබ බලනකොට තමයි ඔබට එයා දරුවා වෙන්නේ. ඒ දරුවාම දැසෝ ඔබේ අම්මා බලනකොට කොහොමද? ඒ අම්මට පේන්නේ මුණුබුරෙක් මිනිබිරියක් කියලා. ඒ දරුවා දිහා පාසලේ ගුරුවරයා බලනකොට පේන්නේ කොහොමද? යාරි ශිෂ්‍යාවක් කියලා පේන්නේ. ඒ දරුවා දැසම පාසලේ හාඳුර බලනකොට පේන්නේ දායකයෙක් කියලා. ඒ දරුවා දැසම සිංහෙක් බලනකොට සිංහයාට කොහොමද පේන්නේ? හොරඬ ගොදුරක් කියලා මේ පේන්නේ. බලන්නේ පේන තුන එකම දේ ගැන. ඔව් ඒ පුද්ගලයාට ඇති වෙච්ච විදිය. ඒ පුද්ගලින් නිසා වෙනස් වුණා විතරක් නෙවෙයි. ඒ මොහොතේ එකම පුද්ගලයා ගත්තන් ඒ බලන විද්‍යාව වෙනස් වෙනවා. ඒ නිසා මේක හරියට දැනගත්තොත් එයාට බාහිර රූපය තුළ හිත බැසගන්නේ නැහැ එයාගේ. ඒකෙන් කියන්නේ නැහැ මේ දරුවට එක ඥාතින් ටික දාලා ආරණ්‍යකට ගිහිල්ලා මහාන වෙනවා කියලා. එයා ගෙදර ඉඳගෙනම එයා මේ අවබෝධය ලබනවා. අමාරුයි. හැබැයි එක දිගටම ධර්මය තුල මෙන්නට ඕනේ එක. ඒක ලේසි නෑ. මොකද අපි සසර බොහෝ කාලයක් පුරුදු කරලා තියෙන මේට අනිත් පැත්තින්. බුදුදහම කියන්නේ පටිසෝත ගහමි කියලා කියන්නේ උඩට පේනන වගේ දෙයක්. උඩුගම් බලන එක. ලෝකේ අනිත් දේවල් ඔක්කොම අනුසෝත ගාමි. පල්ලෙහාට ගලාගෙන යන්නේ. පල්ලෙහාට ගලාගෙන යන්නක ලේසි. ගංගක උනත් පල්ලෙහාට පේනනක ලේසි. පහළේ ඉඳලා උඩට පේනන එක තමයි අමාරු. දැන් අපි කරන්නේ මේ සම්පූර්ණයෙන්ම සසර අසංඛ්‍ය කල්ප ගානක් පුරුදු කරව පැත්තට වඩා සම්පූර්ණ වෙනස් අනිත් පැත්තට හිතන විදිය මේ කරන්නේ. ඒ නිසා හිතන විදිය අපට මුලදි හිතන්නවත් බෑ මේකේ ඇත්ත කියලා. මොකද ලෝකේ හැම දෙනාම පාට කණ්ණාඩි දාලා ඉඳිද්දී කණ්ණාඩි දෙක ගලවපු කෙනෙක් කිව්වොත් රතු පාට නෙවෙයි කියලා අනිත්‍යය පිළිගන්නේ නැහැ. ලෝකේ ඔක්කොම අය මේ පේන දේ තමයි බාහිර තියෙන කියලා හිතාගෙන ඉන්නේ. බුදුවරයෙක් ලෝකයේ පහළලා කියනකොට නෑ ඕක නෙවෙයි වරද. ඔයාගේ මේ කණ්ණාඩියක් දාගෙන ඉන්නේ. අනිත්‍ය එකට නිට්ටය නැමති කණ්ණාඩිය දාගෙන ඉන්නේ. අනාත්ම දේ ගැන මේ ආත්ම කියන කණ්ණාඩිය දාගෙන ඉන්නේ කියලා බුදුවරයෙක් ලෝකයේ පහළලා කියනකොට බුදුහාඳුරම දේශනා කරනවා මේක කියන්න ගිහිල්ලා මට ලොකු පසුබෑමක් ඇති වුණා. මේක ලෝකෙට කියලා වැඩක් තියෙද කියලා. අන්න ඒ නිසා පින්නතුනි අපට මුලදි ශ්‍රද්ධාව අවශ්‍ය වන්නේ මෙන්න මේ ධර්මයේ දේශනා කරපු උතුමා ගැන ගෞරවයක් අවශ්‍ය වෙනවා, අපට ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙනවා. ඒ අවිද්‍යා අන්ධකාරයෙන් දුර වෙලා විද්‍යාව කරා යන්න. මේ අවිද්‍යාවෙන් දුර වීම තමයි උතුම්ම දේ හැටියට දේශනා කරන්නේ. අවිද්‍යා නිපත සංවරෝ. අවිද්‍යාවේ බිඳ වැටීම උතුම්. Fall in ignorance is great කියලා කියනවා. If you can reduce ignorance, delusion, This is the very important thing in the world. Falling down of ignorance is noble. ඒ වගේම විද්‍යා උපත තන්සෙට්ට විද්‍යාවේ මේ ප්‍රඥාවේ නැගී සිටීම උතුම්. Arising of wisdom is important, more valuable. It is noble. විද්‍යා උපත තන්සෙට්ට විද්‍යාවෙහි ඉපදීම හට ගැනීම උතුම් කියලා කියනවා. අන්න ඒ විද්‍යාව උපදවා ගන්නට පින්නතුනි නිකන් අපට ලැබෙන්නේ නැහැ. ඒක ලබා ගන්න හේතු වෙන කාරණා තියෙනවා. මොනවද ඒ කාරණා? There are four reasons that we can practice to improve our wisdom. Wisdom is the most important thing in our life because it decides our happiness. And Buddha explained there are four reasons that help us to improve our wisdom. One of them is noble association. Associating good friends who explain the Buddha's real message. That is one of the reasons that decides our wisdom. Not only having good friends, but we should have good attention, awareness, paying good attention. That is also very important. And we should listen in Dhamma from the noble friends. And not only listening to, but we should develop wise reflection, yoniso manasikara. Wise reflection. And also dharmanu dharma pratipatti practice. These four things are very important. From the beginning to highest level enlightenment, Buddha has proclaimed the importance of practicing these four things. What are the four things? Associating good friends, listening to Dhamma, wise reflection, and practice. Kalyana Mitra Asraya, Saddharma Sravanaya, Yoniso Manasikaraya, Dharma Dharma Pratipattiya. Hamma Dhamma Pinnatuni. Daily, we have to practice these four things. In this current society, we are so lucky. We can associate good friends in various ways. If you are listening to a CD, if you watch some program in internet, then you can associate good friends. You can judge a person by your association. Yes, that is the way. Association means not only living together, but if we can follow their good qualities, that is the way we can associate a person. Sometimes some persons have passed away, but if you read their books or their, if you are listening to their sermons or lectures, you can associate them. Still we associate Buddha. Even though Buddha has passed away before 2000 years ago. Yeah. When we are listening to Buddha's sermons, we associate Buddha. And the listening Dhamma, Dhamma means the way Buddha explained how we overcome suffering. Especially, we should understand the dependent origination, karmic law, eightfold path, four noble truths. Those are the very important topics in Buddhism. In the name of Buddhism, we should listen to these messages again and again. And not only listening to Dhamma, but we should reflect on it again and again. Wise reflection is very important. And what is the wise reflection of Yoniso Manasikara? The way how we think, which don't arise defilements in our mind. The way how we think that doesn't arise negative thoughts in our mind. අපේ හිතේ කෙලෙස් ඇති නොවන විදියට අපේ ලෝකයේ දෙස හිතන විදිය. දැන් අපි උදේ කිව්වනේ කෙනෙක් දකින්නකොට යාගේ ගුණයක් හිතන්න කියලා. හිතනකොට අපට පුද්ගලෙක් දැකවමනාපයක් එන්නේ නැහැ. අපි ඇසුරු කරන පුද්ගලයා 5 දෙනෙක්ගෙන් හරි 10 දෙනෙක්ගෙන් හරි ළඟින්ම නිතර ඇසුරු කරන 10 දෙනෙක් විතර හොඳට මතක් කරගන්න. පුළුවන් නම් කොලේක ලියාගන්න නම් ටිකක් එක්ක. එයාගේ හොඳ ලක්ෂණ ටිකක් ලියාගන්න හොඳ ටිකක්. එයා දකින්නකොට හරි මතක් වෙනකොට හරි ආ දොරකතනෙන් කතා කරනකොට හරි හැම වෙලාවෙම මේ ගුණයක් දෙකක් මතක් කරගන්න. එහෙම මොනවාක්වත් ගුණයක් නැත්තම් එයා හොඳට කොණ්ඩේ පීරලා ඇඳලා ඉන්නවා නම් ඒක හරි මතක් කරගන්න. අනේ එයා හොඳට නාලේම පිරිසිදුවට ඉන්නවා කියලා ඒක හරි කමන්නේ. එහෙම නැත්තම් එයාගේ දරුවෙක් හරි ළඟම ඥාතියෙක් හරි හොඳ කෙනෙක් ඉනවා නම් අනේ එයාගේ ඥාතියගේ අම්මා තාත්තා හරි හොඳ කෙනෙක් නේද කියලා එහෙම හරි හිතන්න. එහෙමත් බැරි නම් හිතන්න අනේ එයා මනුස්ස ලෝකේට ආ කොච්චර පින් කළ කෙනෙක්ද මේ ආත්මේ අඩුපාඩු තියුණට එයා ගියාත්ම හොඳට පින් කරපු කෙනෙක් කියලා එහෙම හරි හිතන්න. එහෙමත් බැරි නම් හිතන්න අනේ මේ ආත්ම භාවය නරක වැඩ කරාට ගියාත්ම මගේ දරුවෙක් වෙලා හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. මගේ අම්මා තාත්තා වෙලා හිටිය කෙනෙක් වෙන්න පුළුවන් මෙයා මෙහෙම අඩුපාඩු නැහැ. එහෙම හිතන්න. අපට මෙහෙම හිතන්න හිතන්න පින්නතුනේ පුද්ගලයෙක් ගැන අමනාපයක් හටගන්නේ. බලන්න කොච්චර මනසට සහනයක් දෙයක කියලා. ඒ වගේම පින්නතුනේ නිතරම තමන්ට මේ ලැබෙච්ච දේ ගැන සතුටු වෙන්න. අපිට ජීවිතේ ලැබෙච්ච හුඟා දේවල් තියෙනවා. දැන් බලන්න මේ රටේ ඉන්නකොට අපිට මදුරුවෙක් ගැන හිතනවත් දෙයක් නැහැ නේ. සමහර රටවල ගියාම පිනොතුනි මදුරුවෝ ගැන දවසට කීපතාවක් හිතන්න වෙනවද? නිදා ගන්න යනකොට පොතක් පතක් බලනකොට නේ දාඩිය දානවා මදුරුවෝ කනවා දවසේ වැඩි වෙලාවක් ඒ ගැන හිතන්න වෙනවා. ඔබට හීනෙකින්වත් මදුරුවෝ කනවා පේන්නේ නැහැ නේ. ඒකෙන් කොච්චර ඔබ නිදහස් වෙලාද නේ? අපිට පිනොතුනි ලැබෙච්ච හුඟා දේවල් තියෙනවා. පාරතොට යනකොට සමහර රටවල නීති රීති තියෙන ඈනේ. උගා පාරේ දිහින් නරක් වෙනවනේ. ඔබට කොච්චර සහනශීලීව පාර යන්න පුළුවන්ද? මේ උගා දේවල් අපි ජීවිතේ ලබලා තියෙන පින්නතුනි. ඉතින් ඒ ගැන උගා සතුටු වෙන්න. ඒ සියල්ලට වඩා පින්නතුනි ඔබ ඊටාම පින්වත් ඔබට බුදුහාඳුරන්ගේ ධර්මය අහන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක ඔබේ ජීවිතේ ඔබ ලබපු ඉහළම වටිනා දේ කියලා පින්නතුනි නිතරම ඔබ හිතන්න. මෙන්න මේව තමයි පින්නතුනි යෝනිසෝ මනසේ කාරින් තමන්ගේ හිතට පීඩාවක් ඇති නොවන විදිහට හිතන ක්‍රමය. ඒ වගේම පින්නතුනි තමට නිතරම සතුට හිතෙන දේවල් තමන්ගේ ජීවිතෙන් වෙන්නට ඕන. දුප්පත් ළමයෙකුට සලකන්න, අසරණ වැඩිහිටි කෙනෙකුට මාසෙකට හරි සැලයක් ගිහලා කෑම වේලක් හරි දෙන්න. ඒ මොනවා හරි දෙයකින් උදව්වක් කරන්න. පාරේ තොටේදී යනකොට හෝම්ලස් කෙනෙකුට ඩොලර් එකක් හරි දෙන්න. ඒ අය ඒක අරන් ගිහලා මොන කරත් අපිට කමන්නේ නැහැ. තමන් මේ වගේ දේවල් ටිකක් නිතර කරනවා කියලා තමන්ගේ හිතේ පිරුණු ගතියක් තියෙනට ඕන. දැන් මංගල සූත්‍රය කියන්නේ මංගල කරුණු කියලා. ඒව තමයි පිනතුනේ බ්ලෙසින්ස් කියලා කියන්නේ. ඈ ඒව තමයි සුප්‍රීම් බ්ලෙසින්ස්. මංගල කාරණා කියලා කියන්නේ. උපරින් සම්තින් ටු අදර්ස් ඉස් අ බ්ලෙසින්. ඈ if you help others who have helped you paying your gratitude is one of the blessings. Supreme blessings. Listening to Dhamma is one of the blessings. And transferring merits to others is one of the blessings. Understanding of the Four Noble Truths is one of the blessings. If we can develop more blessings in our life every day, it means we develop our happiness. Pinnutuni, me mangala karana, mangala sutre karunu, පුළුවන් තරම් දිනපතාම බලන්න මට අද කීයක් කරන්න පුළුවන්ද කියලා. පෝජාච පෝජනීයානම් ගාරවෝච නිවාතෝච බුදුහාඳුරන්ගේ රූපේ ළඟදී හරි වඳින්න. ඊතර වැඩි හිටියෙක් කියනවා නම් වඳින්න. ඒ හැම දෙයකම පිනුතින් දිනකට වැඩිපුර මේව කරගෙන තමන්ගේ එනර්ජි එක වැඩි කරගන්න. ඒ වගේ ආනිසංස හිතන්න එපා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන්න කියලා. මේ ආත්මෙදිම තමන්ට නිරෝගී භාවය ලැබෙනවා, දරුවන්ගේ වැඩ සාර්ථක වෙනවා. මගතොටේදී අනතුරක් වෙන්නේ නැහැ. ලෙඩ දුක් අඩු වෙනවා. හුඟා දේවාට ඒකේ ආශිර්වාදය මෙලවදීම ලැබෙනවා තමන්ට. මරණයෙන් පස්සේ නෙවෙයි. යානිසංශි ලබා ගන්න පින්නතුනි. අපි කරන karma හුඟා දැන් ওই මංගල සූත්‍රයේ තියෙනෝනේ පුබ්බේච කතපුඤ්ඤතා කියලා. මොකද තේරුම මේකේ? පුබ්බේච කතපුඤ්ඤතා කියන්නේ මොකද? ඔව පෙර පින් ඇති බව කියන එකනේ. පෙර පින් ඇති බව කියන්නේ මොකටද? ඔව අපි හිතන්නේ ඇතැම් විට අතීතයේ කරපු කර්ම කියලා. ඒවත් එහෙම තමයි. නමුත් පින්නතුනේ ගියාත්මේ කරපු කර්ම විතරන්නේ. දැන් මංගල සූත්‍රයේ තියෙන මේ ආත්ම භාවය ඇති කරගන්න බ්ලෙසින්ස් නෙමෙයි කියන්නේ. කරන්න ඕන දේවල්නේ. එතකොට කරන්න ඕන දේවල් කිව්වහම පින්නතුනේ ගියාත්ම භාවයට අපිට ගිහිල්ලා ආය කරන්න පුළුවන්ද? බෑනේ නේ. මේ ආත්ම භාවයේදීම බ්ලෙසින් එකක් වෙන විදිහට දැන් උදේ කරපු පින්කම හවස වෙනකොට පුබ්බේසගත පුණ්‍යය තමයි. ඒක අතීත කර්මයක් වෙලා. හවසට ආනිසංසත් හම්බ වෙනවා. How I can generate positive thoughts. ඒ නිසා කර්මය කියන එක මේ ආත්ම භාවයම කරන කර්ම මේ ආත්ම භාවෙදී අපට ආනිසංස ලැබෙනවා. ඒ නිසා හිතන්න එපා පුබ්බේක කත පුඤ්ඤතා කිව්වහම ගිය ආත්ම භාවෙ පින් කන්ට එක විතරක් කියලා. අපට හුඟක් ආනිසංස ලැබෙන්නේ මෙලොවදී කරන ඒවා. ඔබ ලබපු උපාදී කියන එක මොකද්ද? ඔබ මේ ආත්මයේ උත්සාහය ප්‍රතිඵලයක්. ඔබ ජීවිතේ මේ ජීවිතේ ලැබපු හුඟාහත් දේවල් මේ ආත්ම භාවයේ උත්සාහයේ ප්‍රතිඵලයක්. ඔබට කොච්චර හොඳ කර්මයකින් ඉපදුනත් ඔබ ඉපදිච්ච දවසේ ඉඳලම බුදිය ගත්තනම් ඔය අනිත් දේවල් ටික හම්බ වෙනවද? මොනවාක්වත්ම නැහැ නේ නේ. එතකොට උපතින් දේවල් ටිකක් ලැබිලා තියෙනව නැත්තේ නැහැ. මාවාසනවන්ත උපතක් හොඳ ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය විකලත්වයෙන් තොර ඉපදීම මේවා පුබ්බේට කත පුණ්‍යතා තමයි. හැබැයි ඊට පස්සේ ඒව උපයෝගී කරගෙන අපි යොදා ගන්න අනිත් හුඟාහත් දේවල් පිනතුනේ මේ භවය ලබා ගන්නතුව. ඒකයි. දැන් සමහර අය මුල් ඒවත් ඒ පූජාච පූජනීයාතං ගාරවෝච නිවාතෝච ඒව මංගල කාරණා. ඒවගෙන් තමගේ කුසලයේ වැඩි වෙන විශේෂයෙන් කුඩා ළමයින්ට කියලා වැඩිහිටියන්ට පූජනීය උතුමන්ට වන්දනා කරවන්න ඕන. ඒකේ ළමයින්ගේ ආයුෂ වැඩි වෙන හේතුව. ඒයි දිගස්සලම. හරියට හරි සමහර ගෙවල් වල අපි දැකලා තියෙනවා ඒ මහත්මිය දරුවෝ ටිකත් එක්ක දරුවන්ට කියන අම්මට වඳින්න කියලා ඉස්කෝලේ යනකොට. ඊට පස්සේ අම්මයි දරුවෝ ටික ඔක්කොම තාත්තට වඳිනවා. එහෙම කරන ඇත්තේ මෙහෙම කරනකොට තමන්ට අර පින විතරක් නෙවෙයි ඒ අයගේ ලොකු අනුකම්පාවක් ලැබෙනවා තමන්ට. ඒ අය තවත් උදව් කරනවා. ඇත්තෙන් ඒකෙන් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා තමන්ට. ඒ අය අපේ ඔළුව අත ගන්න දැන් අපේ අම්මලුණා දැන් මම ඉස්කෝලේ යන කාලේ උනත් පුද්ගලික ගත්තොතින් අපේ අම්ම ගෙදර හිටියේ නැහැ ඒ කාලේ. අපි අක්කට වැඳලා යන්නේ. අම්මගේ තාත්තගේ පින්තූර වලට වන්දනා කරලා යන්නේ. ඔව් පින්තුනේ ඒව කරන්න අපට ලොකු ආනිසංසයක් ලැබෙනවා හිතට සතුටක්. ඇත්තේ මේ ලොකු ගෞරවයක් ඒවලංග ඇති වෙන අපි ගැන අපිට වාසනාවක් දැන් අපි ගමනක් යනකොට උනත් පින්නතුනි අපිට එක විතරම ඕන නොකිය කාටවත් නොකිය එළියට බහලා යන්න පුළුවන්. හැබැයි බලන්න එහෙම නොකිය එළියට බහලා ගියෝතින් ඇතැමන කඩේට වෙන්න පුළුවන්. අපි යන්නේ හොඳ දෙයකට වෙන්න පුළුවන්. නමුත් එහෙම ගිහලා අනතුරක් වෙන වෙලාවක් තියෙනවා. හැබැයි අපි කියලා ගිහිල්ලා අනතුරක් වෙනවා. අපිට වැඩිපුර අපි ගැන සලකන්නේ අර නොකිය ගිහිල්ලා අනතුරු වෙච්ච වෙලාවකදීද කියලා කාටවත් කියලා ගිහපු වෙලාවෙදීද? කාටත් කියලා ගියාම අනේ මටත් කියලා ගිය බලන්නේ ඉතින් අනතුරක් වෙනව නේද කියලා හදවතේ ලොකු සංවේගයක් හට ගන්නවනේ. ඒ නිසා පින්නතුනේ ඉන්න තැන යනවා නම් එක විට බහැල යන්න එපා. තමන් අනිත්‍යයට කියලා එහෙම කරලා යනකොට ඒ ඉන්න තැනමය ගැන අනිත්‍යය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. අපිට පින්නතුනේ ලෝකේ අපි වැඩ කරන තැන කාර්යාලේ හෝ වෙනත් පන්සලක හොයාගෙන හිත දිනා ගන්න අමාරු වන්නේ නැහැ. අපිට අමාරුම දේ මොකද්ද? අපි ඉන්න ගෙදර මින්නයිගේ මුලින්ම පින්නතුනි ගෙදර ඉන්න ඇගේ හිත දිනා ගන්න. ඒක මුලින්ම කරන්න ඕනේ ඒකයි. ස්වාමි පුරුෂයන්ගේ බහරයවන්ගේ දරුවන්ගේ එතකොට පින්නතුනි අපි ගෙදර තමයි වැඩිපුර කාලයක් ඉන්නේ. වැඩ කරන තැන නම් එතන ඒත් එක සුහඳව ඉන්න. ළමගේ දරුවා පාසලට එක්ක යනවා පාසලේ අනිත් දෙමාපියොත් පොඩ්ඩක් ආශ්‍රය කරන්න. එතකොට තමන්ට යන්නේ බැරි වෙච්ච දවසක ඇතැමිට වෙන කෙනෙක් හරි දරුවා එක්ක යනවා තමන්ගේ ගෙදරේ. බලන්න පින්නතුනි මේ වානිසංශ කියලා කියන්නේ. ඒ නිසා පාසලකට යනවනම් එතන ගේට්ටුව ළඟ වැඩ කරන කෙනා ඉඳන්ම හඳුන ගන්න කට්ටිය. මොන හරි දෙයක් දීලා හරි කමක් නැහැ. එයාගේ ටෙලිෆෝන් අංකේ ගන්න. දරුවට තමන් එන පරක් වෙනවනම් ගේට්ටුව ගෙනට කෝල් එකක් දෙන්න. එයා තියා ගන්නවා. විතරක් නෙවෙයි පුළුවන් නම් එයා ඔබේ ගෙදර ගිහින් බස්සනවා යා. ඒ දැන් අපි මේවා සාමාන්‍ය දේවල් පින්නතුනේ. අපි ධර්මයත් එක්ක ඉන්නකොට අපි දක්ෂ වෙන්නට ඕන, බුද්ධිමත් වෙන්න ඕන. මේ හැම දෙයකින්ම අපට ගන්න තියෙන වාසිය අපි ගන්නට ඕන. ඒ නිසා මේව කරන්න කරන්න දැන් යෝනිසෝ මනසිකාරයට අදාළ අපි කාරණා මේ කියන්නේ පිනතුනේ. මේව ඊටාම ප්‍රායෝගික කාරණා ජීවිතේ. ඒකයි. අනිත් කාරණේ තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා අර කර්මය පිළිබඳව අවබෝධය සහ ඒ වගේම ප්‍රඥාවට අදාළ යෝනිසෝ මනසිකාරයට සම්බන්ධ විශේෂයෙන් පටිසම්පාදයට අදාළ කරුණු මත ඉඳගෙන පින්නතුනේ අපේ ධර්මයේ හැසිරෙන්න ඕන. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ පින්නතුනේ බුදුහාමුදුරුවෝ අපි විසින් පිළිපදිනට කාරණා නොඑක් තැන්වල විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරලා තියෙන දේවල් අතුරින් පින්නතුනේ ප්‍රධාන වශයෙන්ම මූලික පියවර හැටියට උන්වහන්සේ කරුණු දෙකක් විස්තර කළා. ඒ තමයි එකක් කම්මස්සගත සම්මාදිට්ඨිය ඉඳලා දැන් මේ අනිත් කාරණා කල්යන් මිත්‍රාශ්‍රය කරුණු ටිකත් අපි නැවත පොඩ්ඩක් විස්තර කරනවා. කල්යන් මිත්‍රාශ්‍රයේදී අපි මුලින් කිව්වා වගේ පින්නතුනේ ඒක වර්තමාන අපට විවිධ විදියට ගන්න පුළුවන්. කෙලෙම පුද්ගලයෙක් ඇසුරු කරලා ලබන්න පුළුවන්, පොතපතකින් ගන්න පුළුවන්, වෙබ්සයිට් එකකින්, CD එකකින් මේ වගේ කාරණා වලින් අපට ගන්න පුළුවන්. ඒ වගේම පින්නතුනේ ඒ කල්යන් මිත්‍රයෙක් අපට ලැබෙන නම් අපේ ළඟත් ගුණාංග තියෙන tone. නැත්තම් නිකම කල්යාණ මිත්‍රයෙක් ලැබෙන්නේ නැහැ. එකක් තමයි සසරේදීත් අපි පින් කළ තියෙන tone. ඒ වගේම කාරණයක් තමයි පින්නතුනි කල්යාණ මිත්‍රයන් ලබා ගැනීමේදී තියෙන ලක්ෂණයක් තමයි. වැදගත්ම කාරණයක් තමයි පින්නතුනි අපේ බුද්ධිමත් වෙන්න tone. නැත්තම් කල්යාණ මිත්‍රයෙක් හඳුනාගන්න බැහැ. මොකද බොහෝ දෙනෙක් අපි හොඳ මිත්‍රයෙක් කියලා හඳුනාගන්නේ බාහිරින් බලලා. පුද්ගලයාගේ රූපය බලලා, පුද්ගලයා කතා කරන විදිය බලලා, සිනාසන විදිය බලලා තමයි අපි තීරණය කරන්නේ. නමුත් පින්නතුනි හොඳම කල්යාණ මිත්‍රය එහෙම හොයාගන්න බෑ. හොඳම කල්යාණ මිත්‍රය අනිත්‍යයේ ආකර්ෂණය දිනාගන්න උත්සාහයක් දරන්නේ නෑ අය. ඒ අය සාමාන්‍ය විදියට ඉන්නේ කට්ටිය. ඕ. මොකද එයා දන්නව වැඩිපුර ෂෝක් දාන්න ගියොත් අහු වෙන්නේ ඒ වගේමයි කියලා ඒකයි. සාමාන්‍ය විදිහට ඉන්නකොට තමයි අනිත් අය වෙන කතාම කරලා ඉන්නේ. ඒ නිසා ඒ ඇයට බාහිරින් පෙන්වන්න අවශ්‍ය නැහැ. මොකද එයාගේ අභ්‍යන්තර සතුරක් තියෙනවා. දැන් ඒකෙන් කියන්නේ මේ ලස්සනට ඇඳලා හැම ඉන්න එපා කියලා නෙමෙයි. මේ කියන්නේ ඒ හොඳට ඉන්න, තමන් ලස්සනට පිළිසිදුවට හොඳ ඇඳුම් ඇඳලා ඉන්න. නමුත් අපි වැඩිපුරම වර්ණනා කරන්න ගියොත් අපි ගැන අපට හුඟක් හොඳ මිතුර ලැබෙන්නේ නැහැ ඒක. අර කියනවා මේ කෙනෙක් හම්බුනහම හැසිරෙන ආකාරය. කියනවා මේ සත්පුරුෂයයි අසත්පුරුෂයයි ගැන බුදුදහම විස්තරයක් කරනවා. අසත්පුරුෂ කෙනෙක් යම්කිසි කෙනෙක් මොන ගැහුණාම තමන්ගේ ළඟ මොන හරි ගුණාංග ටිකක් පොඩියෙන් හරි තියෙනවා නම් දක්ෂතා ටිකක් ඒව අහන්නත් කලින් වාක් විස්තර කරනවා කියලා. තමන්ගේ ළඟ තියෙන අගුණ දුර්වලකම් තියෙනවා නම් ඇහුවත් බොහොම ටිකයි කියන්නේ කියලා. ඒ අසත්පුරුෂයා. සත්පුරුෂය කොහමද? ඒ කියන්නේ පැත්ත තමන් කෙනෙක් හම්බුනහම කෙලින්ම කියන්නේ මගේ මෙන්න මේ අඩුපාඩු ගන්න ටික තියෙයි කියලා. එයා ගුණයක් එහෙම හැවුවොත් ඒව පොඩ්ඩයි කියන්නේ කියලා. තමන්ගේ දක්ෂතා, තමන් කරපු දේවල් හැකියා බොහොම පොඩ්ඩයි කියන්නේ ඒත් ඇහුවයි කියලා ඇහුවොත් කියන්නේ. ඒ වගේම තමන්ගේ දක්ෂතා ටික නිතරම එයා පෙන්වන්නේ නැහැ, තමන්ගේ ක්‍රියාවෙන් තමයි ඒව ඔප්පු කරන්නේ. එහෙම ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම පේනතුනේ තමන් බුද්ධිමත් වෙන්න ඕනේ යාලා හඳුනා ගන්න විශේෂයෙන් කල්යාණ මිත්‍රයේ බලන්නේ අපි ප්‍රඥාවත් එක්ක. අපි කෙලීම බුදුදහමේ පුද්ගලයාගේ වටිනාකම දෙන ප්‍රඥාවට. ඒ ප්‍රඥාව කෙනෙක්ගේ අපි බලාගන්නේ කොහොමද? ඕ නිහතමානී වෙන්න පුළුවන් කෙනෙකුට. නිහතමානී බයෙන් බලාගන්න බෑ. නිහතමානී මක්කමින් බලාගන්න බෑ කෙනෙක් ප්‍රඥාවන්තද කියලා. සමහර අයගේ ළඟ හැකියා නැති නිසා, කිසියම් දෙයක් බැරි නිසා සමහර අය හරිය නිහතමානී. මෙහෙමත් වෙනවා. කොහොමද කෙනෙක්ගේ ප්‍රඥාව බලාගන්නේ? පිනුතුනේ ප්‍රඥාව කියන එක ලෙහෙසියෙන් බලාගන්න අමාරුයි. කතාවෙන් බලාගන්නත් අමාරුයි, හැසිරීමෙන් බලාගන්නත් අමාරුයි. එයාගෙන බලාගන්නේ පිනුතුනේ සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා කියනවා. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ සාකච්ඡා කළ යත් එක්ක. යත් එක්ක කතා කරන එක එක දේවල් ගැන දැන් අපි කියමු ධර්මයේ ගැන දන්න කෙනෙක් කියලා කියනවා නම් එයත් ධර්මයේ පිළිබඳ කරුණාවකින් අහණේව තියෙනවා. මේ රටේ කෙනෙක් ගෙන් නම් අපි කියමු බුදුදාම අහපු නැති කෙනෙක් කියලා. එයාගෙන් අපි අහනවා එයා ජීවිතේ ගැන කොහොමද දකින්නේ කියලා. එයාගේ ජීවිතේ විෂන් එක මොකක්ද කියලා. If you want to understand a person, whether he is intelligent, Buddhism has explained the way how we identify a person. When we see a person, sometimes he is wearing very well, and he speaks very well. He talks a lot of stories, but they are not the reasons that we can decide they are intelligent. Buddha explained the way how we recognize a person, whether he is intelligent, throughout discussing. When we discuss a person, when we discuss with a person, then we can understand where he is in. තොර මේ රටේදී උනත් ධර්මය දන්නේ නැති කෙනෙක් උනත් අපට අහන්න පුළුවන් එයා ජීවිතය ගැන කොහොමද දකින්නේ කියලා. එයාගේ ලයිෆ් විෂන් එක අහන්න පුළුවන්. ඒකෙන් බලාගන්න පුළුවන්. ධර්මය ගැන දනිද්දී දහමත් එක්ක ඉන්න කෙනෙක් නම් බුදුදහම ගැන නම් හැලියම ධර්මය අහන ප්‍රශ්න තියෙනවා. එකක් දෙකක් නෙවෙයි කීපයක් අහනකොට එයා කොතනද ඉන්නේ කියන අපි මේ පුද්ගලව විවේචනය කරන්නේ නෙවෙයි මේ යන්නේ අපිට පුද්ගල ඇසුර කිරීමේදී වඩාත්ම බුද්ධිමත් අය තේරුම් අරගෙන එයත් එක්ක අපිට ඉදිරියට යන ගමනක් යන අවශ්‍ය වෙනවා. එතෙන්දී අපි එයාලත් එක්ක යම් යම් කරුණු සාකච්ඡා කරනවා. ඒ නිසා ඔබත් ඒකට දක්ෂ වෙන්න ඕන. ඒ වගේම යහලෝ මිත්‍රෙන් හිටියට වැඩක් නැහැ. ඔබ එයත් එක්ක කතා කරලා එයාගේ දේවල් ඉගෙන ගන්නට ඕන. එයා ප්‍රැක්ටිස් කරන ඒවා එයාගේ වටිනා ජීවිත දර්ශන අපි ඉගෙන ගන්න අපි බොහෝට කෙනෙක් හම් වුණාම අපේ ළඟ තියවල් ටිකනේ අපි යාට කියන්නේ නේ. එයා කියන දේක් අහන සූදානම් නැහැ. අපේ තියෙන අධ්‍යාපන සුදුසුකම්, දරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම්, පවුල් පරිසරයයි ඔක්කොම ටික අපි යාට කියනවා. එයා ඇතැම් විට අපට වඩා ඉදිරියට ගිහිල්ලා යා. අපි එයාගේ ටිකක් පොඩ්ඩක් අහනවනේ එයා කොතනදින් එයා මොනවද කරන්නේ. ඒ වගේම කෙනෙක් ඇසුරු කරද්දී සේසෙන් එයාගේ රැකියාව පොඩ්ඩක් බලාගන්න. කොහොම හරි ක්‍රමයකින්. ඔබේ රැකියාව අනුව යාළ ජීවිතය බලන විදිහක් තියෙනවා. දැන් පොලිසිය වැඩ කරන කෙනෙක් බලන්නේ වෙන විදිහකට. ගුරුවරයෙක් බලන්නේ වෙන විදිහකට. ලෝයර් කෙනෙක් බලන්නේ වෙනත් විදිහකට. බිස්නස් කරන කෙනෙක් බලන්නේ වෙනත් විදිහකට. යාළ වැරදි නෑ. යාළ මේ වෘත්තියත් එක්ක තමයි හිතන්නේ දෙයක් ගැන. දැන් ගුරුවරයෙක් ගත්තොත් හුඟා මිල මුදල් ඉතුරු කරනවා. සමහර අය මේ වෘත්තියත් එක්ක හුරු වෙච්ච අදහස් එයාට තියෙනවා. එතකොට යා ඇසුරු කරනකොට අපි මේ ගතිගුණත් එක්ක තමයි ඇසුරු කරන්න ඕන ඒකයි. එතකොට වෙනතුනි සුවච බව කියන්නේ ඇක්ටිව් ලිස්නින් කියන එක. දැන් බුද්ධ ධර්මයේ හැටියට පස්පව වලින් බැලුවොත් දැන් ඒගොල්ලන් බුද්ධ ධර්මයේ නෙමෙයි උනත් කතා කරනකොට දැන් ඒතර කල්යම් මිත්‍රෙක් වෙනානේ හම්බුනේ. ඔව් ඇත්තෙන්ම ඒක වැඩගත් ප්‍රශ්නයක්. අහන්නේ ඇයි ඔයා මහන්නේ? ඔව් දැන් මෙහි අය ස්ට්‍රෙස් අඩු වෙන කියලා සමහර අය මාළුමානික කරන්නේ. අපි ස්ට්‍රෙස් අඩු වෙන කියලා සතුන්ට කෑම දානවා, බලකොපුරු දාන දෙනවා අපි. මෙයාලා සතුන් මරණ එක කරන්නේ. සමහර අයගේ හැවැත් තියෙනවා මෙහෙම එකක්. දැන් සමහර අය මාළු පිටි තියෙනවා, මාළුව මැරෙන්නේ නැහැ. මාරුව අල්ලලායි දානවා, මාළුට මොකුත් හානියක් වෙන්නේ නැහැ. එහෙමයි තියෙන සමහර අය. ඒ නිසා දැන් සමහර අය සත්තු අල්ලනවා, මරන්න නැතුව අල්ලන්නේ අය ඉන්නවා. අල්ලලා ඒක තමයි ස්කිල් එකක් විදිහට අල්ලනවා, අය දානවා සතා. එහෙම එක එකයි ඉන්නවා, මරණම ඉන්නවා. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ යාළ මොන විදිහටද ඒක දකින්නේ කියලා ඒක. ඒ නිසා එක පාර කරන ක්‍රියාවෙන් බලන්න බෑ. ඒ කරන ක්‍රියාව කොහොමද යා කරන්නේ, ඒකෙන් යා බලාපොරොත්තු වෙන්නේ මොකද, ඒ පැත්තත් අපි බලන්න ඕන. ඒ වගේම ඉතින් දර්ශන ඉහළට යනකොට යාළගේ ප්‍රතිපත්ති බලත් දිනුවක් වෙනවා ඇත්තෙම. ඒක ලක්ෂණයක් තමයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. එක පැත්ත කඩුවක් තිබ්බට දැන් අපි කියමු යම් කිසි කෙනෙක් මේ දඩියම් යන ඉන්න කෙනෙක් ඉන්නවා. නමුත් යාගේ අනිත් පැති සියල්ලම සාර්ථකයි. ඇතැම් විට ඒ කිසිම වරදක් නොකරන කෙනෙකුට වඩා ඉහළ මානසිකත්වයක ඉන්නේ. එයාගේ දෙමාපියන් හොඳට සලකනවා, හොඳ අනිත් තැන්වලට උදව් කරනවා, එහෙමයි ඉන්නවා. දැන් උදාහරණයක් බලන්න, බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අඟුලිමාල හිටියා. ඊළඟට තව හිටිය උරුවෙල කාශ්‍යප කියලා. උරුවෙල කාශ්‍යප කියලා හිටියා. සිය ගානක් මිනිස්සු ඝාතනය කරපු අඟුලිමාලව දමනය කරන්න බුදුහාඳුරන්ට වචන හතරයි කියන්න ඕනේ. මම නැවතුණා, ඔබ නවතන්න කියලා. ඒකෙන් සම්පූර්ණම ජීවිත වෙනස් වුණා. උරුවෙල කාශ්‍යප හිටියා. උරුවෙල කාශ්‍යප කියන ආගමික ශාස්ත්‍රවරයෙක් ඔහු කිසිම සතියක් මැරුවේ නැහැ. ඔහු දමනය කරන්න බුදුහාඳුරන්ට සතියක් ඔහුත් එක්ක ඉන්න වුණා. ඉරිදි බල 1400 ගානක් පාන්න වුණා. බලන්න අර ක්‍රියාව වුණාට ඒ ක්‍රියාවෙන් පුද්ගලිය තීරණය කරන්න බෑ ඒකයි. එයාගේ බුද්ධිය ඊට වඩා වැඩි. යාන කොතන බුද්ධිය ඉන්නද කියලා අපිට තීරණය කරන්න බෑ ඒකයි. එයා අර වැරදි වුණාට එක සුළු මොහොතෙන් යාගේ සම්පූර්ණ ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සෙක් වශයෙන් ඉපදෙන්නේ මහා දැවැන්ත ශක්තියක් එක්ක මේ ලෝකෙ. එයාට ඕනම වෙලාවක එයාගේ ජීවිතේම පරිවර්තනය කරගන්න පුළුවන්. අපි ගෙදරක වත්ත කෙලවරක කොළ ගොඩක් එකතු කරා කියමු. අවුරුද්දා කොළ දැම්මදම කොළ ගොඩක් එකතු කළා. අපටේ කොළ ගොඩ අයින් කරන්න, කුණ ගොඩ අයින් කරන්න අවුරුද්දක් යනවද? අවුරුද්දක් කියන එක පෑය දෙකෙන් මුළු ගොඩම අයින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ කර්ම චක්‍රය ධර්ම චක්‍රින් ජය ගන්න පුළුවන්. ඒ නිසා පුද්ගලයන් ජජ් කරන්න හොඳ නැහැ. ප්‍රී ජජින් කියන එක කරන්නේ නැහැ අපි ඒක. සාකච්ඡාවෙන් එයා අද අඩුපාඩුවක් වුණත් එයා ඉක්මනටම දර්ශනයක් හමුනත් යනවා එයා ඒකෙන්. ඒ මනසේ හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපේ බුදුහාඳුරෝ පහළ වෙන්න කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඇවිත් සිදුවීමක් තියෙනවා. ඝටිකාර ජෝතිපාල දෙනගේ කතාව මහලා ඇති. යාළුවෝ දෙන්නෙක් හිටියා ඝටිකාරයි ජෝතිපාලයි කියලා. ඝටිකාර කියලා කියන්නේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අනාගාමි ශ්‍රාවකයෙක්. එතකොට ඒ අනාගාමි ශ්‍රාවකයාට යාළුවෙක් හිටියේ ජෝතිපාල කියලා. ජෝතිපාලට කිව්වා යාළුවා මෙහෙම හොඳ බුදුහාමර කෙනෙක් ලෝකේ පහළ ඉන්නවා අපි යමු බණහන්න කියලා. නැවත නැවතත් කිව්වා. බැහැම කිව්වා ওই මුඩු ශ්‍රමණයෝ හම්බෙන්න මට යන්න ඕනේ නැහැ කියලා. දවසක්ද කිව්වේ පන්සල ළඟ හොඳ ගඟක් තියෙන ලස්සන ගඟක් යනවා අපි එතන යන්න නාන්න කියලා. ඇති දෙන්න එකම නාන්න ගිහිල්ලා නාලිවරල ගොඩට ආවට පස්සේ පියදාගත්තට පස්සේ කොණ්ඩේ වැටියෙන් අල්ලගෙන යන්න හැදුවා ඊට පස්සේ පන්සලට. ඊට පස්සේ මෙයා බැලුව මගේ යාළුවා මට කවදාවත් නරක දෙයක් කියලා නැහැ. ඇයි මෙච්චරම මට කියන්නේ කියලා. හා එනවා යමු කියලා ගියා. ගියාට පස්සේ බින්නතුනේ බනහල මහන වුණා. අර යාළුවා ගිහිව හිටි අනගම යාළුවා. එයා මහනල හිටියේ නැහැ. මේ ගියේ යාළුවෝ මට මහන වෙන්න ඕන කියලා. මහන වුණා විතරක් නෙවෙයි ජෝතිපාල නමින් මහන උනේ නියත ඉවරණ ගත්ත අපේ බුදුහාඳුරෝ යාත්මි. බුදුවරු 23 දිනෙකින් නියත ඉවරණ ගත්ත කෙනෙක් මේ නිකන් කෙනෙක් නෙවෙයි. සාරාසංගේ කලපලක්ෂා පෙරම් පුරලා as is must lay දන් දීලා මහා පරිත්‍යාගයකුත් කළා. බුදුවරු 23 දිනෙකින් මේ කාලේ අනිවාර්යයෙන්ම බුදු වෙනවා කියලා නියත ඉවරණ ගත්ත කෙනා මේ කොණ්ඩෙන් අල්ලන්නේ. ඒ යාළුවා ගිහිගෙන ඉන්නේ ඉක්මෙල පැවිදි වෙනකොට කවුද සිවුරු පිරිකර දුන්නේ? ගටේ කාරණා මහා බ්‍රහ්මයා කියලා කියනෝනේ. ඒ අර පරණ යාළුවා. බ්‍රහ්ම ලෝකින්ද ලැබිලා අනාගාමී යාළුව මේ තමන්ගේ අතීත මිතුරා දැන් බුදු වෙන හදනකොට සිවුරු පිරිකරගෙන දුන්නා. ඒ වෙලාවේ අන්නක් තමයි තුනේ සීතු. ඒක තමයි ඇත්තෙම අපේ කොච්චර බුද්ධිය දිනු කළ තියුණත් කලින් කල අර මිත්‍ර ආශ්‍රය නිසා යම් යම් මිතුරන්ගේ ආශ්‍රයෙන්සේ යටපත් වෙලා තියෙනවා. හැබැයි ඕනම වෙලාවක කිස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක වළක්වන්න බෑ කාටවත්. ඇත්තෙම දැන් අරයා ඒ වෙලේ නොකියත් ඒ සිද්ධියෙන් නොකියත් මෙයා අනිවාර්යයෙන් මේ බුදුහාඳුර මුණ ගැහෙනවා. ඒක වළක්වන්න බෑ. දැන් ওই ජීවක වේද මහත්මිය කියලා අපි කියන්නේ බුදුහාඳුරන්ට උපස්ථාන කලින් එයත් පාරේ දාලා ගිහපු කෙනේ ළමෙක් නේ. ගණිකා වගේ ළමෙක් ඇත්තෙම. එයා හදාගෙන හැදුවා රජතුමා හැදුවා හදලා රාජකීය වෛද්‍යවරයෙක් කළා. ඒ වෙනහල ඒ මට්ටමට වෙන පින් කරලා ආපු අය. ඒ අය පොණු ගොඩක දාලා ගියත් වලක් කරන්න බෑ. ඒකයි අපි උදව් කරන නිසාව කියන එක කියන්න බෑ. කොතනින් හරි උදව් ලැබෙලා එතෙන්ට එනවා ඒක. ඒ නිසා බුද්ධිලෝ ගැන ඇත්තෙම වාක් පැති තියෙනවා අධ්‍යයනය කරන්න. ඒකද අපිට විශේෂයෙන් ගුරු සේවයේ මෙඩියෝතින් වාක් ශිෂ්‍ය හමු වෙනවා එහෙම. සමහර අය පොඩි කාලේ ඇතැම් විට අවුරුදු ගණන් ඉගෙන නොගත්තු අය. සමහර අවුරුදු 12 තමයි අයන්න ඉඳන් පටන් අරගෙන තියෙන්නේ. නමුත් සාමාන්‍ය ළමයෙක් යනවා වගේ නියමිත කාලයට ඔක්කොම ඉගෙනගෙන යනවා පළක්. සමහර අය ආවම සුසුකංගලෙන් විශ්වවිද්‍යාලයට එනවා. ඇයිල විශ්වවිද්‍යාලේ බැක් ස්ටොප් වෙනවා පළක්. බැක් ස්ටොප් වල ස්ටාෆ් වෙනවා පළක්. ඒ නිසා මිනිස් හැකියාව කියන එක මහා පුදුම දෙයක් ඒක. ඒ නිසා අර ඒ වගේම අපි ඈත් එක හොඳට ආශ්‍රය කරනකොට දැන් අපි යාළුවන්ගෙන් දෙයක් ගන්න විතරක් නෙවෙයි අපිත් ඒ අයට හොඳ කරලා හොඳ මඟට ගන්නත් ඕනේ අය ඒක. දෙපැත්තක් තියෙනවා. ඒ වගේම අපේ ළඟ පරිත්‍යාගශීලීත්වයේ තියෙනවා. ඒ වගේම අවංක වෙන්න ඕන. කපට නැති බව, මායාකාරී නැති බව, කලගුණ සැලකීම මේ වගේ ලක්ෂණ තියෙනොත් තමයි පිනොත් නැත්නම් අපට නිහම යාළුවන් ලැබෙන්නේ. ඒ යාළුවන්ගෙන් ලැබෙන දේ තමයි සද්ධර්මය අපට ලැබෙන්නට ඕන යාළුවන්ගෙන්. ඈ ඒ නිසා අපි කෙනෙක් කොච්චර කලක් ආශ්‍රය කරාද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ ඇසුරු කරන කාලේ ඈත් එක අපි ගතිගුණ හොමාරු කරගෙන තියෙනට ඕන. දැන් සමහර අය කියනවා මං අහවලත් එක අවුරුදු 50කට හිටියා වචනකින්වත් එහෙම වුණේ නැහැ අපි හරිය සමගින් හිටියේ කියලා. ඒක හොඳයි පිනතුනි. බෞද්ධයෙක් හැටියට ඒක විශේෂත්වයක් නෙවෙයි. අපි එකට හිටිය කාලේ අපි එකට පින්කම් කරගෙන ඊළඟ ආත්ම භාවයට කොච්චර අපි මනස දීන වෙන වැඩක් කරාද කියන එක තමයි වටින්නේ. අවුරුදු 50 සමගින් හිටියා කියලා සාර්ථක නැහැ. ඒ නිසා එක වහලයට ඉන්න කාලේ ඒ දෙන්නටම ඕනට උදව් කරමින් දාන සීල භාවනා කරන්න, ධර්ම ශ්‍රවණය කරන්න දෙන්නටම උදව් කරගන්න ඕනේ ඒකයි. උදව් කරගෙන මේ ගෙදරින් අයින් වෙලා යනකොට ඊළඟ ගෙදර හොඳ ගයක් වෙන්න ඕන. මේ ශරීරේ නැමැති ගෙදරින් යනකොට ඊළඟට හම්බෙන ශරීර නැමැති ගෙදර මීට වඩා හොඳ තැනක් වෙන්න ඒ ඉන්න දරුවොත් එක්ක ස්වාමි බහරේ යන එක යාළුවොත් එක්ක වැඩ කරගෙන තියෙනට ඕන. ඒක තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. පින්නතුනේ මේ වගේ අපි ඉදිරියට යන දේ තමයි අපට සාමාන්‍ය පින්කම් කරලා අපට ජය ගන්න බැරි අභියෝග ටිකක් ජීවිතේ තියෙනවා. අපි කොච්චර පින්කම් කළත් මහලු වීමේදී ඒ මහලු වීමෙන් වෙන දුක අපට ඒ ධර්මයෙන් විතරක් රකින්න බෑ පින්නතුනේ. ඒ වගේම මරණයට ලං වුණාට පස්සේ මම මේ හුඟා පින්කම් කළා තියෙනවා මට මේ මරණ දුක එන්න එපා කිව්වට දුක එන්නේ නැවිලා බෑ පින්නතුනේ. අපි කොච්චර පින්කම් කළා තිබුණත් අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම ඒ දුකෙන් අපට නිදහස් වෙන්න බෑ. ඒ වගේම නැවත මරණයට පත් වෙලා අපේ අපාය යන තියෙන අවස්ථාවන් වලදී අපට සමහර පින්කම් විතරක් මදි පින්නතුනේ. ඒකෙන් ඉක්මලා එන්න. අන්න ඒ සඳහා තමයි පින්නතුනේ මේ සාස්ත්‍රවරයෙක්ගේ දහමක් අපට අවශ්‍ය වන්නේ. ලෝකෝත්තර දහමක් අවශ්‍ය වන්නේ. මොකද ඒකට හේතුව පින්නතුනේ අපිට මේ ජීවිත කාලයේදී මතක් වෙන්නේ මේ ජීවිත කාලේ කරපු ටික විතරයි. සිහිනයක් පේනුණත් පේන්නේ මේ ආත්ම කාලයේ දැකපු සිහින ටික විතරයි. නමුත් පින්නතුනේ මරණාසන්න මොහොත කියලා කියන්නේ මොකද්ද? ඔව් මරණාසන්න මොහොත ඒ චිත්තක්ෂණයට පින්නතුනේ මේ ආත්ම භාවය අවුරුදු 50කට විතර නෙවෙයි. කල්ප ගානක ඒවා එකම ලයින් එකට එන ඔක්කොම ටික. ඇවිල්ලා තීරණය කරනවා අපි කොතනද ඊළඟ භවය තීරණය වෙන්නේ කියලා. ඒ සඳහා පින්නතුනේ ඊටාම ශක්තිමත් මනසක් අපට ඇති කරගන්න අවශ්‍යයි. ඒකට තමයි මේ දහම ඕනේ අපට. ඒ නිසා අපි සාමාන්‍ය මාසෙට සැරයක් දාන ගිහිලා දුන හාමුදුරන්ට නැත්නම් අපි මාසෙට සැරයක් සිල් ගත්තා බණක් ඇහුවා කියලා විතරක් ප්‍රමාණවත් නැහැ පින්නතුනේ. ඊට වඩා කැපවීමක් දිනපතාම පන්සල් එන බැරුණාට කමන්නේ. ගෙදර ඉඳගෙනම හරිය තමන් ඒ ධර්ම දේශන අහන එක භාවනාවක් විනාඩි 10ක් 15ක් 20ක් ප්‍රැක්ටිස් කරන එක වාහනය යන ගම මෛත්‍රී භාවනා වඩන එක හැම පැත්තෙම පින්නතුනි පිරෙන දේවල් ටිකක් කරගන්න. විශේෂයෙන්ම ප්‍රඥා වැඩි වෙන විදියට අනිත්‍යතාවය පුළුවන් තරම් ජීවිතේ මෙනෙහි කරන්න. ඒක තමයි ප්‍රබලම කුසලයේ වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට දානයක් දුන්නට වඩා ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් දෙන එක ලොකු පිනක්. ඒ අතරනොත් මාර්ගඵලලාභී හෙල යන ආනිසංශ වැඩි. බුදුහාඳුරන්ට ඊටත් වඩා වැඩි. සාංගික දාන ඊටත් වඩා වැඩි. ඊටත් වඩා ආනිසංශ දායි සංඝයා වහන්සේ නමකට කුටියක් පූජා කරන එක. ඊටත් වඩා ආනිසංශ දායි සීලයක් දවසක් රකින්න එක. ඊටත් වඩා ආනිසංශ දායි එක මොහොතක් මෛත්‍රී භාවනා වඩන එක. මාස ගානක් මෛත්‍රී භානට වඩා ආනිසංසදායි අසුරු සැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥාව වැඩි වීම. මේ දකින මොහොතේ මේ ඇසෙන් දකින රූපය ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධුනා කියලා නෝනින් දකින්න. කනට ශබ්දයක් අහනකොට ඒ ශබ්දේ හටගෙන එතනම නිරුද්ධුනා කියලා නෝනින් දකින්න. ඒ දැකීමත් එක්ක පින්නතුනේ තමන්ගේ ප්‍රබලම කුසලයක් හිතේ ශක්තියක් ඒක රාසි වෙනවා. ඒ විතරක් නෙවෙයි එන්න එන්නම අර අතීතයේ ගත්තෝ කොළගොඩවල් ටික ටිකෙන් ටික සුද්ධ කරන්න. සුද්ධ කරනවා කියලා කියන්නේ අතීතයේ සිහි කරන කොටම තමයි දකින්න මේ තැම්පත් වල තියෙන දයන් නෙවෙයි මේ මොහොතේ හිත යටි වෙච්ච දෙයක් කියලා දකින්න තමයි. දැක දැක පොඩ පොඩ ඒ ගොඩ අඩු කරගන්න. දැන් අපි මහා බරක ඉන්නේ. දැකපු අහපු දේවල් ඔක්කොම මේ විදිහටම තියේ කියලා මෙහෙ ෆයිල් ටික ඕපන් කරලා තියාගෙන ඉන්නේ. පිටින් පිට බලනවා. බලලා දුක් ටික හට ගන්නවා. අන්න ඒ ෆයිල් ටික ටික ටික ඩිලීට් කරලා සම්පූර්ණ මේසෙන් අයින් කරන්න. මේසෙන් නිදහස් කරගන්න. ඊට පස්සේ දවසක් එනවා පින්නතුනේ අපට ඒ වෙලේ ෆයිල් එක කරලා බැලුවා කෙලින්ම අයින් කරනවා. ෆයිල් ගොඩ ගහන්නේ. ඒක තමයි ඉහෙළම මානසික දියනවා කියලා කියන්නේ. හැම මොහොතේම දකින අහන මොහොතේ ජීවිතේ බවට පත් වෙනවා. ඒ නිසා යෝනිසෝ මානසිකාරය කියන්නේ පින්නතුනේ මෙන්න මේ ආයුරෙන් සිතට පීඩා ඇති නොවන විදියට Taman නිතරම හිතන විදිය දිනු කරගන්නවා. සාමාන්‍ය මට්ටමෙන් පටන් අරගෙන යෝනිසෝ මානසිකාරයේ ඉහළම தત્ත්වය තමයි පින්නතුනේ. මොකද්ද? ඉහළම මට්ටම කියලා කියන්නේ අනිත්‍යතාවයෙන් බලන එක. ඉතින් ඒ ගමනේ යද්දී පින්නතුනේ අපට එක පාරම යන්න අමාරුයි. ඒකට අපි මුලින් ස්වර්ග මාර්ගයේ ඉඳගෙන ටිකෙන් ටික දිනු කරන්න ඕන. මේ යෝනිසෝ මානසිකාරය කියන එක බුදුහාමර දේශනා කරනවා. යෝනිසෝ මානසිකාරය තරම් වටිනා දෙයක් තමන් වහන්සේ ජීවිතේ දකින්නේ නැහැ කියලා. හරියට ඉර පායන කලින් නැගෙනහිර දිසාවේ තියෙන අරුණෝදය වගේ කියලා. මේක තමයි පින්නතුන් සම්පූර්ණ ජීවිතේට අරුණාලෝකේ ලබා දෙන්නේ. ආලෝකේ ලබා දෙන දේ හැටියට බුදුහාමර දේශනා කළා. ඒ ආලෝකයේ ඉඳගෙන තමන්ගේ මේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවේදී පින්නතුනි ටිකෙන් ටික ස්වර්ග මාර්ගය සහ මෝක්ෂ මාර්ගය දෙක ඉදිරියට යන්නට ඕන. ස්වර්ග මාර්ගය කියලා කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨි ඉඳලා අයහපද්දෙන් දුර වෙලා හැකිතා කුසල් කර ගැනීම. අයහපතින් මිදලා හැකිතා දුරට කුසල් කර ගැනීම කම්මස්සකතා සම්මාදිට්ඨිය. මෙන්න මේ කම්මස්සකතා සම්මාදිට්ඨියත් එක්ක තමයි පින්නතුනේ බුදුහාඳුරන්ගේ අනුශාසනාවෙහි පළවෙනි පියවර අපි සම්පූර්ණ කරන්නේ. සබ්බ පාපස්සකරණම් කුසලස්ස උපසම්මදා. As much as we have understanding about the karmic law, we always try to overcome negative thoughts from our mind. Not only going away from negative thoughts, but we always try to develop positive thoughts. Generosity, virtue, loving kindness, these are the things, positive thoughts that we can generate for our liberation, for the peace of mind. And also the other thing is sakitta pariyodhapanam. The highest knowledge that we can acquire is purifying our mind from negative thoughts. We keep our mind like a very person, flower, beautiful flower. We don't give a chance to anybody to disturb our peace of mind. We create a very pleasant, calm mind that nobody can disturb. This is the real success in our life. Pinnutuni, me anusasanava tulindagena appa idiriyata yanakota api hakida paapen walakinu. Ai paapen walakenne hiriyottapa nisama nevei, lokeka thiyena baya nisama nevei. Api kemathi naha pinnutuni ape manasata api peedawak athi karaganna. So tamange athin akusala unothin eka tamanta me paaduwa. Lokeya dana noganna unath puluwam. Namuth අපට අපේ හිත ඊට වඩා වටිනවා. ඒ නිසා අපි හැකිතා පාවෙන් දුර වෙනවා. ඇයි ඒකට හේතුව? පව කරන්න කරන්න අපට සතුට නැති වෙනවා, දුක වැඩි වෙනවා. දුක්ඛෝ පාපස්ස උච්චෝ කියන්නේ ඒකයි. පව රැස් කර ගැනීම දුක් රැස් කර ගැනීමක් කියලා. That is why Buddha says collecting evil means collecting suffering. Making evils, making sufferings. Therefore, always we try to go away from evils, from negative thoughts. And also we think the positive thoughts. Because creating good thoughts means developing our happiness. Doing merit means increasing happiness. ඒ නිසා අපි මෙතන මේ මට්ටමේ ඉඳගෙන පුළුවන් තරම් ස්වර්ග මාර්ගයේ පියවර හැටියට අපි දාන සීල භාවනා පුළුවන් තරම් කරනවා. Buddha has explained in the primary level with the knowledge of karmic law, we practice three meritorious deeds. Practicing generosity, practicing virtue, and practicing meditation. This is the primary level thing that we practice as Buddhism. This is the path of blissful life, Sagga Magga. The path of a blissful life. ස්වර්ග මාර්ගය කියන්නේ මේකයි පින්නතුනි. ඒ නිසා ඒ ස්වර්ග මාර්ගය තුල ඉඳගෙන එයින් නොනවති පින්නතුනි අපි තව ඉදිරියට යන්නට ඕන. මොකද ස්වර්ග මාර්ගය බුදුදහමේ විශේෂත්වය නෙවෙයි. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ නොවන කාලවලත් ලෝකේ පහළ වෙන ශාස්ත්‍රවරු ස්වර්ග මාර්ගය දේශනා කළා. ඒ නිසා බුදුදහමෙන් වටින්නේ ඒකෙන් ඉහළට ගිහිපෝ මොක්ෂ මාර්ගය වන deliverance path. We should understand not only karmic law, the path of blissful life, but would explain the importance of practicing deliverance path, understanding of the process of suffering that arises and ceases. We should understand how suffering arises. Suffering arises because of ignorance. When we think something, if we think still it is happening, that is the ignorance. And if we have mindfulness, if we know very well, now I read my mind, because it arises and ceases at the moment, if we have this understanding, we can go away from suffering. One day Buddha says, I explain to the world only two things, in the past and the present. Buddha says, even though there are a lot of doctrines in Buddhism, finally Buddha explained all things in two levels. One of them is, Buddha says, suffering. What is suffering and the way how to cease from suffering? මේක තමයි බුදුදහමේ මූලික පදනම. ඒ දෙකම තමයි පින්නතුනි. දුකේ හට ගැනීම හා නිරෝධය කියලා ප්‍රධාන අනුශාසනෙ විදියට ලෝකේ උත්මයක් දේශනා කරන මේ ප්‍රධානම දේ හතරක් විදියට බෙදන්නේ මේ හතරමයි චතුරාර්ය සත්‍ය විදියට. ඒ නිසා ඒ චතුරාර්ය සත්‍යයේදී පංච උපාදාන ස්කන්ධය කියන එක පින්නතුනි තේරුම් ගන්නට ඕන. මේවා අමාරුයි කියලා හිතන්න එපා. අපි පින්නතුනි මේ වහන්නම තමයි මේ ලෝකේ මේ කාලය අපි ඉපදුනේ. ඒ නිසා ටිකෙන් ටික අපි කොහොම හරි අහලා අපි අවබෝධය වැඩි කරගන්න උත්සාහ කරන්න ඕන. අපට අමාරු දේවල් නෙවෙයි මේවා. මොකද අපි හුඟක් අමාරු වැඩ ජීවිතේ කරගත්තු අය. විශේෂයෙන් මේ වගේ රටකට ආපු ඔබ හුඟක් අමාරු කඩයෙන් පසුකල ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔබට මේ ශක්තිය තියෙනවා. දුක කියන්නේ පින්නතුනි සංකීර්තේන පංචපාදානකන්දා දුක්ඛ කියපු විදියට මේ ඇහෙන් රූපයක් දකිනකොට ඇති උනේ පංචපාන ස්කන්ධය කියලා නොදන්න එක තමයි දුක. මේ මලක් මේ පහනක් මේ පොතක් පිළිමයක් දකිනකොට මේ රූපයත් අපි හඳුනා ගන්නවා. හඳුනා ගන්නවත් එක්කම අපි දන්නවා මේක මේ රූපයක් විදිහට හඳුනාගත්තේ මේ අභ්‍යන්තරයේ මේ පහක් ඇති වෙච්ච නිසා. මේ ස්කන්ධ පංචකය නිසායි මේක ඇති උනේ කියලා දකිනවා. ඒක දැක්කොත් ඒ පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධයක් වෙන්නේ නැහැ. එතකොට මේක නුවණින් දැක්කොත් ස්කන්ධ පංචකයක් විතරයි. ඒක නුවණින් නොදැක්කොත් ඒක පංච උපාදාන ස්කන්ධයක් වෙනවා. ඕ ඇත්තෙම පින්නතුනේ අපි මේක පිළිමයක් කියලා හඳුනාගෙන ඒ පිළිමය තුළ හිත බැසගත්තොත් පිළිමේ බාහිර තියෙන කියලා ඒක අනිත්‍ය බැලුවත් දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. අපි කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩි රූපය පේනකොට අනේ මේ පේන රූපය කැඩෙනවා කිව්වට ඒ රූපයට දින ආසාව නැති වෙන්නේ නැහැ. අපි දක්ෂ වෙන්න ඕන ඒ රූපය ඇති උනේ මේ ගිය මොහොතේ මේ හේතු දෙක එකතු වෙයි කියලා දකින්න ඕන. දැක්කොත් තමයි ඒ රූපෙට දින ආසාව නැති වෙන්නේ. මිරිඟුවක් දකිනකොට මිරිඟුව මිරාජ් කියලා කියන්නේ ඈතේ මිරිඟුවක් දකිනකොට වතුර වගේ පේනවනේ. අපි අනේ මේ මිරිඟුව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා සිය පාරක් හිතන්න බලන්න. ඒ මිරිඟුව තියේ කියලා අනිත්‍යතාවය හිතුවොත් අපි කියමු මුවෙකුත් ඉන්නවා කියලා. මුවා හිතන්නේ එතන මිරිඟුවක් තියේ කියලා, වතුර තියේ කියලා. වතුර තියේ කියලා හිතලයි අනිත්‍ය අනිත්‍යයි කියලා හිතනවා. එයාට තිබහ වෙච්ච වෙලාවක අනිත්‍ය කියලා හිතුවට නොගිහලා ඉන්නවද යා? එයා යනවා. එයා හිතන්නේ බාහිර වතුර තියේ කියලා. මෙන්න මෙතන තමයි පින්නතුනේ ඔබේ බුද්ධිය හොඳට බලන අවස්ථාව. මේ වෙනස තේරුම් ගන්න. මේක අමාරුයි, මේක සියුම්. දැන් එතන ඉන්න මුවාටත් මිරිඟුව පේනවා. එතන ඉන්න මිනිස්සුයෙකුටත් මිරිඟුව පේනවා. එකම විදියට දෙන්නටම පේන්නේ. ඒ වතුර වගේ කියන එක වෙනසක් නෑ දෙන්නගේ මැස් දෙකට. මේක ඇහෙන්නේ මේ බලන්නේ නුවණින් බලන්නේ. එක්කෙනෙක් මිරිඟුව බලලා ඒක පැත්තේ දුවන්නේ නෑ. මුවා මිරිඟුව පස්සේ දුවනවා. අන්නේ වගේම තමයි මේක බලලා රහතන් වහන්සේ කෙනෙක් පිළිමය කියලා හඳුනා ගන්නවා. සාමාන්‍ය කෙනෙක් පිළිමය කියලා හඳුනා ගන්න. සාමාන්‍ය කෙනා හඳුනාගන්නේ මේක තුල හිත බැසගෙන කවුරු හරි මේකට ගැහුවොතින් කැඩුවොතින් අඬනවා යා කේන්ති ඇති කරගන්න. රහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ අම්මගේ මළගෙදරට යන්න පුළුවන්. අම්මගේ මරණය දකින්න රහතන් වහන්සේ. ඒ ගෙදරම රහතන් වහන්සේලගේ නංගිල මල්ලිල ටිකක් ඉන්නවා. ඊයට තේ මරණය එහෙම පේනවා. යා අඬනවා පොලේ ගහනවා. වෙනස මොකද්ද මේ? අර මිරිඟුව බලන වගේම තමයි. එතකොට මේ අය අම්මා බාහිර ඉන්නවා කියලා පනවගෙන ඒ තුල හිත බැසගෙන ඒ තුල දුක් වෙනවා. මේ රහතන් වහන්සේටත් අම්ම කරපු ටික ඔක්කොම මතකයි. අම්මා කියලා දන්නවා මේ ඇති වෙන්න දේ අවබෝධය මේ මොහොතේ දකිනකොට ඉන්ද්‍රයන් හටගෙන නිසායි හටගන්නේ කියන එක දකිනවා. අම්මගේ මලගෙදරට සහභාගී වෙන විතරක් නෙවෙයි. අම්මකෝ හැරි ඉපදිලා ඉන්නව නම් යන්න පුළුවන් තැනක් තියෙන නම් ගිහිලා අම්මට බණක් කියන දෙන්න. මේ අඬල විතර බදාගෙන මාව දාලා යන්න එපෝ කියලා අඬනවා. ඒ අතරේදී මේ රහතන් වහන්සේ අම්ම ඉපදෙච්ච තැනද කියලා බණක් කියනවා. වෙනස බලන්න. ඒ වගේම පාසල් වලට සහභාගී වෙන රහතන් වහන්සේ. වෙනස බලන්න. ඒ නිසා පින්නතුනි පුද්ගලයන් හඳුනා ගන්න එකට බාධාවක් නැහැ. හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගන්නකොට දන්න කොහොමද මේ හඳුනා ගැනීම එන්නේ කියන එක දකිමින් තමයි කරන්නේ. මේ උපමා වලින් කියන්නේ අපිට මේ දහම තේරුම් ගන්න. ඒ නිසා දරුවට හොඳට සලකන්න. දරුවට හොඳට උගන්වන්න. ඒ ඔක්කොම කරාදී දරුවා කියන මේ සංකල්පය ඇති උනේ තමන්ගේ හිතේ නේද? තමන්ගේ කුසෙන් බිහි වුණා වෙන්න පුළුවන් දරුවා. ඒක හරි. ඔබේ කුසෙන් බිහි වෙච්ච ඒ දරුවා පුතා ගියාත්ම බාය වෙනත් අම්ම කෙනෙක්ගේ කුසෙන් බිහි වෙච්ච කෙනෙක්. ඊළඟත් බාය අල්ලපු ගෙදර අම්ම කෙනෙක්ගේ කුසෙන් බිහි වෙනත් පුළුවන්. ඒ දරුවම. එතකොට මේ දරුවා කෙනෙක් කොහොමද තමන්ට ඇති වුනේ? මේ විඥානයේ තමන්ගේ කුසේ බැසගෙන මේ දරුවා බිහි වුණා. ඒ බිහි වෙච්ච හේතුඵල ටිහිකට ඒ ආහාරයෙන් ඇති වෙච්ච සතර මහා භූත රූපයට මේ ආහාරවල ප්‍රොජෙක්ෂන් එකට මගේ දරුවා කියලා පනවගෙන ගත්තට පස්සේ දරුවා ළඩ වෙනකොට දුක්ඛයෙන් නිදහස් වෙන්න බෑ. ඒ දුක ටික ඔක්කොම මේත් එක්ක එනවා. අපේ නුවණින් දැක්කොත් ඉන් දරුවට උදව් කරන්නත් පුළුවන්, දරුවට උගන්වන්නත් පුළුවන්, ගේකුත් තරම් දෙන්නත් පුළුවන්. රක්නිමේ දරුවා ධර්මයේ පැත්තට යොමු කරනවා. රක්නිමේ දරුවා තමන්ට කලින් දරුවා මිය ගියොතින් තමන් කිසිම දුකක් හෙන නොවන විදියට මනසත් හදාගෙන තියෙන මේ පැත්ත. මොකද තමන් දන්නවා දරුවන්ගේ නියම රැකවරණයක් තමන්ට ලැබෙන්නේ නැහැ කියලා. ආරක්ෂාව සේෆ්ටි එක තමන් ඉන්සයිට් හදාගන්නවා ඒක. දරුවා කොච්චර හොඳට ඉගෙනගෙන හිටියත් කවදා හරි දවසක තමන්ට දරුවාත් හරින වෙනවා. හැමදාම තමන්ට දරුවායි තිනේ. දරුවා නෙවෙයි තමන්ගේ ශරීරය තමන්ට අත්හරින වෙනවා. ඉතින් දරුවා ගැන කවර කතාවද? ඉතින් එවැනි ජීවිතයක් තුළ මේ දුක හටගන්න විදිය තේරුම් ගන්නවා. තේරුම් ගත්ත ප්‍රමාණයට යාගේ තෘෂ්ණාවත් දුර වෙනවා. ඒ තරම් ප්‍රමාණයට යා දුකෙන් නිදහස් වෙනවා. ඒ තරම් ප්‍රමාණයට යා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළත් ඉදිරියට යනවා. මේ යන ගමනේදී පින්නතුනි ප්‍රධානම දේ තමයි බුදුහාඳුරු දේශනා කරන්නේ මේ පංච උපාදානස්කන්ධය තේරුම් ගැනීම. මේක තමයි උසස්ම නුවණ විදියට සලකන්නේ. කෙනෙක් සැබෑ බුද්ධිමතෙක්ද කියලා බුදුදහමෙන් බලන්නේ මෙන්න මේ පහ තේරුම් ගත් ප්‍රමාණයට. මේ පහ හැදලා තියෙන්නේ කොහොමද? මේක පින්නතුනේ බාහිර ලෝකයේ වෙන් කළා හඳුන්වා ගන්න බෑ මේක. මේ පහම අපි තේරුම් ගන්නේ බුද්ධියෙන් තේරුම් ගන්න. හරියට උදාහරණයක් කියනනම් අපි තේ එකක් හරි කෝපි එකක් හරි බොනකොට අපි කියන මේක සීනි වැඩි. මේකේ රසනේ මදි. මේකට කෝපි වැඩි. අපි කොහොමද කියන්නේ? අපි එහෙන් දැකලාද කියන්නේ වෙන් කළාද කියන්නේ? නෑ. අපි ඒක නුවණින් කියන්නේ. අන්නේ වගේ බාහිර රූපයක් දකිනකොට Taman දන්නෝ මේ දකින මේ රූපය මේ ශබ්දය මේ ගඳ සුවඳ මේ ස්පර්ශය කියන්නේ මේ පහ එකතුවේ ප්‍රතිඵලයක් කියලා දන්නෝ යා. ඒ එකතුව කලින් තිමිල මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි මෙතනින් අනාගතයට යන දෙයක් නෙවෙයි මේ මොහොතේම හැම වෙලාවෙම මේ පහ හට ගන්නව නිරුද්ධ වෙනවා. මේක තමයි අපේ සම්පූර්ණ ජීවිතය කියලා කියන්නේ. අපේ ජීවිතය කියන්නේ එක මොහොතක එක සිතුවිල්ල. ඔබ දරුව ගැන හිතනකොට ඔබේ සම්පූර්ණ ජීවිතේ දරුවයි. ඒ වෙලට ඔබට ඔබේ ශරීරයවත් නැහැ. ඔබේ වාහනය ගැන හිතන මොහොතේ ඔබේ ජීවිතය කියන්නේ වාහනය. ඔබේ අම්මා ගැන හිතනවා කියන්නේ ඒ වෙලේ ඔබේ සම්පූර්ණ ජීවිතය අම්මත් එක්ක ඉන්නේ. එක සිතුවිල්ලක එක මොහොතක් තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ මොහොත තුල ඔබ ඉන්නකොට ඔබ ඒකේ කුසල අරමුණක නම් ඉන්නේ ඒක තියෙනවා කියලා හිතලා ඔබට සුගතිගාමී වෙන්න පුළුවන් බාධාවක් නැහැ. හැබැයි ඔබ සංසාර චක්‍රය තුල ඉන්නේ. හැබැයි ඒ සිතුවිල්ල ඇතිවෙනවත් එක්කම මේ ඇති උනේ මේ මොහොතේ සිතුවිල්ලක් කියලා දැක්වතින් අනිත්‍යතාවය ඔබට මේ ලෝකෙ යතුවන් ටිකක් කර ගැනීමේ ලෝකයෙන් අයින් වෙලා ඉන්නත් පුළුවන්. ඒක තමයි මාර්ගය. ඒ නිසා මේ හැකියාව ඇති කරගන්න මේ දැනුම තමයි ඉහළම දැනුම. ඒ නිසා මේ කියන්නේ පින්නතුනේ බුදුදහමේ තියෙන වටිනාම වචන කීපයක් තියෙනවා. අහුත්වා සම්මුතං හුත්වා නබවිසති කියලා. ඒ කියන්නේ පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිර්නිරුද්ධ වෙනවා. හරියට මේ ශබ්දේ වගේ. මේ ශබ්දේ කලින් තිබ්බේ නැහැ. පෙර නොතිබී හටගත්ත මේ හේතු ටිකක් නිසා එකතුණා, එතනම නිර්නිරුද්ධ වුණා. මේ ශබ්දය මේ ඇඟිලි වලට අයිති නැහැ. මේ ශබ්දය කනට අයිති නැහැ. මේ ශබ්දය හිතට අයිති නැහැ. හැබැයි මේ එකම හේතුවක් අත අඩු වුණොත් ශබ්දයක් ඇත්තේ නැහැ. ඒ නිසා දරුවාගේ රූපය පේනකොට ඒ රූපයත් නිසා තමන්ගේ ඇහත් නිසා තමන්ගේ විඥාණය මේ හේතුට එකතුවකින් ඒ මොහොතේ දරුවා කියන හැඟීම ඇති වුණා. හැබැයි ඒ හැඟීම දරුවට අයිති නැහැ. බාහිර රූපයක් පේනකොට ඒක උපකාරයෙන් ඒ හැඟීම ඇති වුණාට ඒ රූපය නෙවෙයි ඒ පුද්ගලය කියලා කියන්නේ. ඇයි? එහෙනම් ඒක නෑ මරුණට පස්සේ තේ රූපය වෙන්න ඕනේ යන්නේ. ඒ රූපය තියෙනකන් අනේ මගේ කීයක ගෙදර තියාගන්නව. මරුණට පස්සේ මොකද වෙන්නේ? මරුණට පස්සේ ඉක්මනටම ගෙදරින් අයින් කරන්න බලන්නේ. කොච්චර ආදරය කරපු කෙනෙක් වුණත් ආයේ එක කාමරයක් තියාගන්නේ. එහා ඉන්න කාමරයක ඉන්නවා නම් මැරිලා පයාතවත් යන්නෙත් නෑ බය ඊට පස්සේ. අර ආදරය කරපු අය වුණා. මැරිලා දවස් කීපයක් කාමරේ තිබුණා. කාමරේ පලාතරවත් යන්නේ. ඔව් සමහර හැම ඉන්නවා. ඒ කියන්නේ දැඩිසේ ලෝභයෙන් බැස ගන්න පුළුවන්. ඇත්තෙම මේකේ අවස්ථා කීපයක් තියෙනවා. දැන් ඉන්න කාලේ ආදරේ තිබුණා නැතුණාට පස්සේ ආදරේ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. මම කියන්න උත්සාහ කළේ මේක නෙවෙයි එයාගේ ඇත්තම ජීවිතය කියලා කියන්නේ. ඒකට ආදරේ කරත් ආදරේ නොකිරීම නෙවෙයි ගැටලුව. දැන් අපි එයාගේ රූපය බාහිර රූපයේ තියෙනකම් මේකේ කියලා හිතාගෙන ඉන්නවා. බාහිර රූපේ නැතුණාට පස්සේ හිතන්නේ ඊට පස්සේ මෙයාගේ විඥානයේ මෙයාගේ ජීවිතය කියලා. ඒ දෙකම වැරදි. ඒ දෙකම නෙවෙයි අපි යා කියලා හිතාගෙන ඉන්නේ. අපි යා කියලා හිතාගෙන ඉන්නේ මේ ටික උපයෝගී කරගෙන මේ අභ්‍යන්තරයෙන් තියෙන සිතුවිල්ල ඒක. මේ බාහිර රූපයට ආසා කළා හෝ නොකළා කියන කතාව නෙවෙයි අද අදාළ වෙන්නේ. ඒක බාහිර තියෙනවා කියලා හිතුවොත් මෙතන මැරුණත් එයා ඉපදෙන තැන ඊළඟට කියලා හොයාගෙන අපි ඉන්නවා. ඉපදෙන. අපි මෙතෙක් කල ජීවිතය වහිම අපේ ඥාතිනොත් එක්ක. දැනට ඉන්න අපේ දරුවන් අම්මා තාත්තා හුඟ දෙනේ අපිම හිතාගෙන සසරේකට ආවා. ඒ නිසා මේකට ආසාව නැහැ කියලා හිතුවට ඒ සංකල්පේ හිතන ගත්තොත් අපි මෙතනම හිත නිරුද්ධ වෙනවත් එක්කම දෙන්නම කර්මයෙන් සමාන ආසන්න කර්මයක නම් ඉන්නේ එක තැන දෙන්න ඉන්නවා. ඔව් ආසන්නෙම ඉන්නවා. එයාත් එක කෙලිම මිනිස්සෙක් පස්සෙන් එන්න බැරි නම් ඇතැම් විට භූත ප්‍රේතෙක් හරි ආශ්‍රය තියෙන නැත්නම් ඒතර බලුපැටියෙක් හරි වෙනවා. පිනත් එක එකටම තියෙන එක මව කුසේ හරි ඇත්තම දරුවෙක් වෙලා හරි සහෝදර සහෝදරයෙක් හරි අම්මා තාත්තා වෙලා හරි වෙන්නත් පුළුවන්. නමුත් කොතන වුණත් එයා භවයෙන් සංසාර චක්‍රේ නිදහස් වෙලා නැහැ අයක. අර අලු ටික අල්ලගත්තා කියලා කියන්නේ ඇත්තෙන්ම එයා නැවත එයත් එක්ක ඊළඟ ආත්ම භාවයට යන සූදානම්ගල ඉන්නේ කියන එකයි කියන්නේ. ඒකයි. ආසාව විතරක් නෙවෙයි. එයත් එක්ක දැඩි අමනාපයක් තිබ්බයි කියලා බලන්න. අමනාප තිබ්බොත් මොකද්ද වෙන්නේ? ඒත් අර වගේම යන තැනදී එයත් එක්ක ඒකට පලිය ගන්න තැනක ඉන්නේ. අන්න ඒකයි හානිය. එතකොට ආදරයෙන් ඉන්න නිසා බැඳිලා යනම අමනාපුනෝ තින් නැති කතාවක් ඒත් යන්නේ අරට මේ කර්ම ගනුදෙනුවක් කෙලින්ම තියෙන එක. ඔව්. අකමැතිය කියලා නෑ විල්ලා අරින්නේ. අකමැති කෙනා කැමති කෙනාට වඩා ළඟින් ඉන්නේ. මොකද අපි අකමැති වුණාට හේතෙන් අයින් කරන්නේ අපි ඒක දැඩිව උපාදාන හැටියට ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒකයි. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ මේ මෙන දෙකෙම නිදහස් වීම කියන්නේ ඒකයි. දෙකෙම නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ මේක දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕන කොහොමද මේ අපට මේ දුක ඇති උනේ කියන එක. අපට දුකක් ඇති වුණා නම් ඇලියමක් හරි ගැටීමක් හරි ඇති වුණා නම් ඇති වෙන්නේ මේ දකින රූපයේ බාහිර තියෙන දෙයක් කියලා හිත බැස ගැනීම එකයි. ඒක ඇති වුණොතින් අපට ආයේ ඊට පස්සේ මග නැවතීමක් නැහැ. ඒකත් එක්ක අනිත් ටිකට අපි යනවා ඒක. ඒත් ඒක අමනාපුණත් එහෙමයි දැඩිව බැඳීමෙන් හිටියත් ඒක තමයි ස්වභාවය. ඒ යත් එකකට ඉඳලා පින්දහම් කළ සසරෙදී ස්වාමි බාහරයන් වෙන්න පුළුවන් වරදක් නැහැ. හැබැයි එහෙම වුණාට අනිත් දුක් ටික නිදහස් වෙන්නේ නැහැ. යමහළු වෙන එක, ලෙඩ වෙන එක, මරණය ඒ ටිකත් එක තමයි හම් වෙන්නේ. අනේ මගේ දරුවා මේ ආත්මේ හරිය කීකරු ලබන ආත්මෙත් ලැබෙන කියලා ප්‍රාර්ථනා කරොතින් ලැබේ ඔබට. ඔබ දරුවත් පින්කම් කළොතින් මනුස්ස ලෝකෙදීම ලැබේ නැත්නම් ඇතැම් විට දිව්‍ය ලෝකෙදී දුනත් හම්බෙයි. හැබැයි මට දරුවා විතරයි ඕනේ අනේ ලෙඩ වෙන්න නම් බෑ දරුවා. ඈ දරුව මහලු වෙන්න නම් බෑ මරණයටපත් වෙන නම් බෑ ඒ ටික මට එපා කිව්වට හරියන්නේ නැහැ. ඔව් ඒ බෝනස් ටිකත් එක තමයි හම්බෙන්නේ. ඈ when you like your children if you do some good deeds meritorious deeds with your children sometimes you will meet them in your next life because of your wishes and your merits. Even though you meet the same person in next birth you will meet not only the person, you will meet his some disadvantages like sickness, decay, death, all things are coming together. Not only your children, not only your beloved and nearest. Everything is together. That is why we should go away from this samsaric circle. That is why Buddha explained the way how we overcome this circle. පින්නතුනි ඒ නිසා මෙන්න මේ process එක හරියට දැනගන්න එක තමයි වැදගත්ම දේ හැටියට බුදුහාමුදුරු දේශනා කළේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ නිතර උපදෙස් දෙනවා මෙන්න මේ පහ හටගන්න විදිය, නැතිවන විදිය, ඒකේ ආස්වාදය, ආදීනව නිස්සරණ නිතර නිතර බලන්න කියලා. හැම ආධ්‍යාත්මික පරිසරයකම ඉන්න කෙනෙකුට බුදුහාමුදුරුවෝ නැවත නැවතත් අනුශාසනා කරන්නේ මේක. බුද්ධ has explained these five aggregates. Buddha advised us to practice in five ways these five spiritual faculties. Arising, ceasing, enjoyment, danger and liberation. Five aggregates. Rupa, Vedana, Sanya, Sankhara, Vijnana. Whatever experience through our six senses, the bottom level thing is these five aggregates. These five things are together. Form, rupa, vedana, feelings, sanya, perception, sankara, mental formations, vijnana, consciousness. these five things are together. We can divide these five things. For example, when you drink tea or coffee, sugar, water, coffee, tea, all are together. We can separate them. We understand these things by intelligence, wisdom. When we experience something through our senses as forms, sounds, smell, it means these five things have arisen. Not only arising together, these five things immediately cease because of our ignorance. After they cease, we think it's still they are happening. That is the cause of suffering. Because of our ignorance, after experience, we think still it is happening. That is why suffering arises. If we can overcome this delusion, then we can overcome suffering. That is why Buddha says always we should reflect on these five aggregates as arising, ceasing, enjoyment, danger, and liberation. Again and again, we have to reflect on. පෙර රසය අපි හදන විදිය දැකලා තියෙනවා. අන්නේ වගේ තමයි මේ පහ වෙන වෙනම බෙද බෙද බලන්න ඕනේ ඒක කලින්. කලින් බලලා තියෙන කෙනෙකුට තමයි මල දකිනකොට ආ මේ පහ කියලා පේන්නේ. වසරක බොනකොට මේ පහ ඇතුනේ කියලා දකින්නේ කලින් ප්‍රැක්ටිස් කරපු කෙනෙකුට. ඒ නිසා තමයි නැවත නැවත මේකේ හටගන්නේ මෙහෙමයි, නැති වෙන්නේ මෙහෙමයි, මේකේ ආස්වාදය මේකයි, ආදීනව මේකයි, නිස්සරණේ මේකයි කියලා නැවත නැවතත් බලලා තියෙනවා. ඒ බලලු කෙනාට තමයි නුවණින් පේන්නේ මේක. නැත්නම් පේන්නේ නැහැ. නැත්නම් මලක් කියලා පේන්නේ, දරුවා කියලා පේන්නේ, අම්මා කියලා පේන්නේ, ගෙදර කියලා පේන්නේ. ඒ නිසා මේක දැකලා මේකත් අස්සේ නුවණින් තියෙන දේ දකින්න බලන්න ඕන අපි ඒක. කණ්ණාඩියක් ළඟට අපි යනම අපි ගිහිල්ලා මූණ බල්ලා කොණ්ඩේ පීරගෙන එනවා. බලු පැටියෙක් ගියොත් මොකද වෙන්නේ? බොරලා ඈ කට කැඩෙනකම බොරනෝ ඒ බල්ලා. තව බල්ලෙක් ඉන්නවා කියලා. එයා හිතන්නේ බාහිර තියෙයි කියලා. එතකොට එයා දන්නේ නැහැ මේක දකිනකොටම මේ ඇති උනේ මේ අභ්‍යන්තරයේ තියෙන දේ නේද කියලා එයා දකින. ඒ නිසා එයාට දුක හට ගන්නවා. එයාට කෙනෙක් ඇතුලේ ඉන්නවා. හඳුරත් එහෙමයි, කුරුල්ලෝ එහෙම කණ්ණාඩි වලට වීදුර වලට කොටනවා. පිටින් ඇවිල්ලා එයා හිතන්නේ පේනකොට ඒ තම කුරුල්ලෙක් ඉන්නවාද කියලා. එතකොට අන්න ඒ වගේ තමයි පේනතුනේ. අපි මේක නුවණින් දකින්න දකින්න අපි දකිනවා බාහිර දේවල් නැහැ කියලා කියන්නේ. බාහිර දේවල් පේනවා. කණ්ණාඩි ළඟට ගිහලා රූපේ නැහැ කියන්නේ අපි නේද? නැවත නැවත යනෝනේ කණ්ණාඩි ළඟට ගිහලා කොණ්ඩේ පීරලා එනවා අපි. එච්චරයි. සතර මහා භූත රූපයන්ගෙන් හටගත්තු වගේම ඒ මොහොතේ හටගත්තු ගයක් කියලා දකිනවා. ඔය කණ්ණාඩි අපි පිහදානවා, කණ්ණාඩි ලස්සන කරන ඒවා කරනවා. ඒ වගේ තමයි ගෙදර සුද්ධ පවිත්‍ර කරනවා, අතුපතු ගාන ඒ ඔක්කොම කරනවා. අපි ඒව නොකරන්නේ. ඒව කර කර නැවතත් බලනවා දරුව දිහා. නැවතත් දරුවට උදව් කරනවා. දැන් අපි උදේ ගිහපු කණ්ණාඩියන් අර තිමිති රූපය මං ආයෙ යනකොට තිබ්බේ නැහැ කියලා අපි කණ්ණාඩියත් එක්ක අමනාප වෙලා දින්නේ. ආයි නොගිල ආරිනෝද අපි නෑනේ. නැවත නැවතත් යනවා, කණ්ණාඩිය සුද්ධ කරනවා. ඒ කණ්ණාඩිය මදිනම් තව ලොකු කණ්ණාඩියක් උද්දේතරට ගේනවා නේද? ඒවත් කරනනේ අපි. අර කණ්ණාඩි අරම වුණත් අපි කණ්ණාඩියට නොසලකේ ඉන්නේ. කණ්ණාඩිය එපා වෙන්නෙත් නෑ. අපි නැවත නැවතත් අපි ඒ තුලින් යම් කිසි ප්‍රයෝජනයක් ගන්නවා. අන්න ඒ වගේ තමයි. දැන් මේ පහ මේ පැත්තේ හටගත්තේ නිසා මම දැන් දරුවට සලකන්නේ නැහැ කියලා එහෙම කතාවක් නෙවෙයි. දරුවට දැනටත් වඩා හොඳට උගන්වනවා. ධර්මයත් උගන්වන දරුවට. ඒ හැම පැත්තෙම උදව් කරන ගමන් තමන් මේ පැත්තෙන් බේරෙන්න තමන් ධර්මයෙන් රිෆියුජ් එක හදාගන්න එක. සිකියුරිටි එක හදාගන්න. ඒක තමයි මේ බුදුදහමෙන් අපට දෙන අනුශාසනය. ඒ නිසා අපේ දක්ෂතාවය බලන්නේ, අපි බුද්ධිමත් කෙනෙක්ද කියලා බලන්නේ බුදුදහමේ හැටියට. ඔබේ මානසික වැටුපවත්, ඔබ ලැබපු අධ්‍යාපන සුදුසුකම්වත් නෙවෙයි ඔබ බුද්ධිමත්ද කියලා බලන්නේ. The thing that decides whether you are intelligent is how far you have understood the process of arising and suffering, arising and ceasing of suffering. Even though you are well educated, even though you earn a lot of money for a month, Buddhism doesn't say that you are intelligent. Because we are not away from suffering. Even though we are very rich and well educated. If we can understand the impermanence with the dependent origination, then we know the process of arising and ceasing of suffering. Then we are clever. Then we are skillful. Then we are intelligent. Because we know the process of suffering. එනිසා පින්නතුනි තනිකරම බුද්ධිමත් බව තීරණය වන්නේ දුකේ හට ගැනීම නිරුද්ධියම තීරණ ගැනීමත් එක්ක. දැන් මේව තීරුම් ගතට ආඩම්බර වෙන්න යන්න එපායි. දැන් මම දන්නවා කියලා දුකේ හට ගැනීම. මොකද යා දන්නවා. අනිත් පැත්තෙන්ම මේ අවබෝධයත් කියන්නේ පංචස්කන්ධයම කියලා යා දකිනවා. මොකද ලෝකේ අනිත් කවුරුවත් මේක දන්නේ නැහැ. මේක දැනගන්න ලැබෙන්නේ ධර්මය අහපු කෙනෙකුට විතරයි. අපට විතරයි මේ වාසිය ලැබෙන්නේ. ලෝකේ ඉහළම විශ්වවිද්‍යාලයකට ගියත් ඇතැමිට බුද්ධිසම් කියලා ඉගෙන ගත්තත් අපට මේක අහුවෙන්නේ නැහැ. බුද්ධිසම් ඉගෙන ගත්තත් ડોක්ටරේට් එකට ඇතැමිට වෙන වෙන සංස්කෘතික අධ්‍යයන ටිකක් කළා තමයි එන්නේ. බුදුදහම කොහෙද මැද පෙරදිග තිබ්බද නැද්ද? බුදුහාමුදුර ලංකාවට වැඩියද නැද්ද? ඒ රිසර්ච් එකක් කරලා එනවා ඊට පස්සේ. ඔව් එහෙම අපිට තියෙනවා ඇත්ත එහෙම එකක් තියෙනවා මේ ඔව් එහෙම තියෙනවා ඇත්ත මේ භාෂාව අපිට යම් ප්‍රමාණයකට යොදා ගන්න පුළුවන් ඇත්තෙම ඒ විතරක් නෙවෙයි ඇත්තෙම ඉංග්‍රීසි විතරක් නෙවෙයි සයින් ලැන්ග්වේජ් එකනොත් කියන්න පුළුවන් ඒකයි යම් ප්‍රමාණයකට කියන්න පුළුවන් කසුන් චන්ද්‍ර කියලා නම් මේ දැන් සයින් ලැන්ග්වේජ් එකේ වෙනස් ඉතින් දැන් ඇත්තම දැන් මෙහි ASL එකේ ඉගෙන ගත්තොත් ඇමරිකන් සයින් ලැන්ග්වේජ් එක විශාල පිරිසට අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඒවගෙනුත් පැති තියෙනවා ඇත්තෙම. ඕනම සංකල්පයක්. දැන් ඉස්සර අපි කලින් හිතුවේ කතා කරන්න බැරි නම් ගොළුවෙක් මොඩෙක් කියලා නේ. දැන් එහෙම කියන්නේ. ඔව්. ඒගොල්ලන්ට සයින් ලැන්ග්වේජ් කියන්නේවත් එයාට ඕනම පැත්තකින් දින වෙන පුළුවන් ඒක. ඇත්තෙම දැන් මේ සංස්කෘතියේ දැන් වෙන මේගොල්ලන්ගේ තියෙනවා කල්චර් එකකුත් ඩෙෆ් කල්චර් කියලා වෙනම එකක් තියෙනවා ඒකේ එතික්ස් හුඟක් තියෙනවා අපි දන්නේ නැහැ පළක් ඒවා ඒ කල්චර් එක පුළුවන් නම් ඉගෙන ගන්න ඒ ලැන්ග්වේජ් එක වටිනා ඇත්තෙම දැන් ඇත්තෙම ඊටාම ප්‍රයෝජනවත් කෙනෙකුට කරන්න පුළුවන් නම් මේ ඒක හුඟක් ලෝකෙට ධර්මය දෙන්නත් පුළුවන් ඒ විතරක් නෙවෙයි වෙනම පැත්තක් ලෝකයක් පේන්න ගන්න තමන්ට ඒගේ ලෝකයේ සාල විදියට ඒගොල්ලන් ඇසුරු කරන විදිය වෙනම කල්චර් එකක් ඒගොල්ලන්ගේ වෙනම එතික්ස් තියෙනවා ඉතින් මේ ඒක හොඳ ඇත්තේ මේ වගේ අපට හුඟක් පැතිවලින් ධර්මය දෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන නුවණැති කෙනෙක් විසින් අධ්‍යාපනය කියලා කියන්නේ. ඉහළම අධ්‍යාපනය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න එක. ඒ වගේම ඒක තේරුම් ගත ප්‍රමාණයට ඊළඟ නුවණ ඊළඟ පියවර තමයි ඒත් එක්කම අවිද්‍යාවයි භව තණ්හාවයි දෙක අඩු වෙන උගේ. අවිද්‍යාව කියන්නේ ඉග්නොරන්ස් එක භව තණ්හාව කියන්නේ ක්ලිංගින් එක. මේ ඒ දෙකම අඩු වෙනව අරක දැක්ක ප්‍රමාණයට යට. ඒ නිසා නුවණැති කෙනෙක් විසින් දුරු කරන්න ඕන නම් දුරු කරන දේ යා තේරුම් ගන්න ඕන. ඒක විතරක් නෙවෙයි. ඒත් එක්කම යාට ප්‍රැක්ටිස් කරන්න ඕන නම් ප්‍රැක්ටිස් කරන ඕන දේ තේරුම් ගන්න ඕන. Buddha says, as an intelligent person, what we should learn, study. The highest education that Buddha has explained, understanding of the five aggregates. Even though we have passed a lot of doctorates, Buddhism doesn't say that we are well educated. If we can understand the process of five aggregates, we are well educated. Because we know the process of suffering. And also if we have this understanding, we try to overcome delusion and clinging. As an intelligent person, we should reduce clinging and ignorance. And also we have this understanding. When we have this understanding, then we are knowledgeable what we should practice. Even though there are a lot of doctrines that Buddha has explained to practice, actually, finally, we have to practice only two. Living in present moment, we have to practice only two things. What they are? Samatha and Vipassana. Insight meditation and concentration meditation. Keeping our mind in the present moment, creating a concentrate mind, if we can reflect on impermanence, as Vipassana Bhavana. These are the things that we have to practice. Don't worry, we have no lot of things to practice. Living in the present moment with mindfulness, we trained our mind to live in the present moment for a long time, reminding a pleasant object, meditation object, wholesome object. And again we think it, may all beings be well, happy and peaceful. Or we reflect on breathing in and out again and again. Then we trained our mind to live in the present moment, creating a concentrated mind. And with concentrated mind, we reflect on impermanence, the world reality as it is. Buddha says, Samahito bhikkhave yathabhutam phajanati. When your mind is concentrated, you reflect on the world reality as it is, the impermanence, cause and effect. Meka thamai pinnathuni ape jeevithaya thula ape diunu karagathiyutu de. Api sasaran hungak dewal karala api aave me deka wadanna. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතයේ දැනට ඔබ වැඩිපුරම ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ මොනවටද කියලා. ඔබේ දරුව ගැනද, ඔබේ ගෙදරටද, රැකියාවටද කියලා බලන්න. ඒව දැනට කරන්න අඩුවක් කරන්න එපා. ඒව මේ විදිහටම කරන්න. කරන ගමම්ම ඊට වඩා ඉහළින් මේ දෙක තියාගන්න. ටික ටික ඉහළටම ගන්න. ටික ටික භාවනා කරන වෙලාව, හිතේ කරමුණට තියාගන්න වෙලාව, අනිත්‍යතාවය බලන වෙලාව, තත්පරයෙන් තත්පරේ වැඩි කරගන්න. වැඩි කරගන්න ඔබේ සතුට එන්නෙම වැඩි වෙනවා. ඔබට ශාරීරික ලෙඩක් තිබුණත් ඔබට දැනෙන්නේ නැහැ. ඔබට වයසට ගියා කියලා දැනෙන්නේ නැහැ ඔබට ඒක. ඔබ ඊට වඩා මානසික සුවයක් එක්ක ඔබ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මේක ටිකෙන් ටික දිනු කර ගැනීමේ ප්‍රතිඵලයක් විදියට පින්නතුනි ටිකෙන් ටික ප්‍රඥාව පහළ වෙනවා. ටිකෙන් ටික ලෝභ ද්වේෂ කියන අකුසලලින් මිදෙනවා. විමුක්තිය ලැබෙනවා, ලිබරේෂන් එක. As much as we are knowledgeable and practice concentration and wisdom, then we go away from suffering, we go away from negative thoughts, unwholesome emotions, greed, anger and delusion. These are the real enemies which disturb our peace of mind. If we can overcome these enemies, actually this is the real success in our life. We have no outside enemies. Buddha says we can defeat hundreds of enemies in the battlefield. It is not difficult. What is the difficult thing that we have? Defeating our own enemies which are inside. Like greed, anger and delusion are the real enemies because they disturb our peace of mind. Pinnathuni, vidyava kiyanne me avabodhe, e avabodhe labitcha pamanata vimuktiya kiyanne keles walin hita midena. Keles walin hita midenna midenna wena de thamai tamanta pilisarana tamange hitam bawa patwena. Buddha says, dwell with yourself as an island, with yourself, no other refuge. we have no outside refuge. The real refuge is inside, creating a strong mind, mindful mind, intelligent mind. On the other side, Buddha says, Dhamma Deepa Bhikkhave Vihara Dhamma Saranana Anya Saranam. Dwell with Dhamma as an island, as a light, as a lamp. No other refuge. This is the way that we can create a real refuge. Even though we have close relatives and friends, one day they go away from us. Even though we have good complexion in our physical body, one day our body is going to decay. Even though you have a healthy physical body, one day we are sick. Even though we live now, one day we have to leave this physical body. In this situation, the real protection, real refuge that we have creating a strong mind with intelligence, wisdom. පින්නතුනි, මේ දහම තුල ඉන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉතාම වැදගත් අනුපිළිවෙලක්. ඒ අනුපිළිවෙල තමයි සැබෑ රැකවරණය කර අපි යන්නේ කොහොමද කියලා. පංච ඉන්ද්‍රියට තියෙන රැකවරණය තමයි සිත. Mind is the refuge for five senses. සිතට තියෙන රැකවරණය තමයි mindfulness එක. Mindfulness is the refuge for the mind. If we have no mindfulness, we have no protection to our mind. Mind is useless. Mind is like homeless. සතියට තියෙන රැකවරණය තමයි විමුක්තිය කියලා කියනවා. Liberation from negative thoughts is the refuge for the mind, mindfulness. ඊට පස්සේ දේශනා කරනවා විමුක්තියට තියෙන රැකවරණය තමයි නිර්වාණය කියලා. Liberation or enlightenment is the refuge for the liberation. Enlightenment is the refuge for the liberation. Mindfulness is the refuge for the mind. Mind is the refuge for five senses. In this situation, enlightenment is the highest refuge that we should develop. We have no other refuge. For that, day by day, we should go forward on the path of liberation, because enlightenment is the ultimate happiness. Utuma suya. ඉතින් මේ සඳහා පින්නතුනි අපි ටිකෙන් ටික ධර්මය තුල ඉදිරියට යමු. ඒකට හේතුව තමයි we have no other refuge except Dhamma. Even our physical body doesn't help us. Because although we don't like, day by day this is going to decay. This physical body, day by day, is reaching the cemetery, whether we like or not. In this situation, the real refuge is our mind and Dhamma. Enisa pinutuni edaham magathamai, the deliverance path is the practicing of virtue, sila, samadhi, concentration, and wisdom, panya. පින්නතුනි මෙන්න මේ මගේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන ඉතාමත් වැදගත් කාරණා ටිකක් අවිද්‍යා සූත්‍රය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ අනුපිළිවෙල ඉතාම වැදගත්. විද්‍යා විමුක්තිය තුලින් නිවන ලැබීම තමයි ඉහළම අපේ බලාපොරොත්තුව. ඒක ලැබෙන්නේ සත්ත බොජ්ජංග වැඩීමේ ප්‍රතිඵලයක් විදියට. Liberation or enlightenment is the highest goal in Buddhism. For that, we have to practice seven enlightenment factors. Satta bojjanga. Satta bojjanga wadana nikam ba satta bojjanga wadenne satara sati patthane thula. Five and seven enlightenment factors develop on the foundation of fourfold mindfulness. When we practice fourfold mindfulness, 7 enlightenment factors gradually increase. On the other side, when we are going to practice fourfold mindfulness, we should have 3 disciplines: physical, verbal and mental discipline. That is also very important. When we are going to practice 3 disciplines, we should have self-control, sense control. We should have good discipline in our senses. Eye, ear, nose, these are the place we should have a discipline. Pinnathuni, ඊළඟට කියනවා ඉන්ද්‍රිය සංවරය ලැබෙන්නේ සති හා සම්පජඤ්ඤ මත කියලා. If we want to practice discipline in senses, we should have again mindfulness and comprehension. Sati sampajanya. මේ සති සම්පජඤ්ඤ ටික වැඩෙන්නේ නිකන් නෙවෙයි පිනුතුනි යෝනිසෝ මනසිකාරය මත. Mindfulness and comprehension depends on wise reflection. යෝනිසෝ මනසිකාරයට හේතුව තමයි පිනුතුනි ශ්‍රද්ධාව. Confidence in the Buddha's enlightenment is the foundation of wise reflection. When we have a confidence in Buddha's enlightenment and his teachings, then our yoniso manasikara wise reflection gradually increases. ඒ ශ්‍රද්ධාව වැඩෙන පිනතුන් නිකන් නෙවෙයි. If we want to improve saddhava, confidence or devotion in Buddha's enlightenment, we have to listen to Buddha's message again and again. If we don't listen to Buddha's message, actually real confidence in Buddha's enlightenment doesn't arise, doesn't improve. Therefore, we have to listen to Buddha's message again and again with the knowledge of the dependent origination, Four Noble Truth and Impermanence. And if we want to develop the confidence, we have to listen to Dhamma, and we receive Dhamma throughout Noble Association. Kalyani Mitra Asre Haraha Tamayapata Saddharma Labenya. Enisa Saddharma Kiyani Hariyata Kandak Mundunata Vahina Vessak Vage. Having a good association is like rain in which falls to a top of the hill, summit of the hill. When it rains on the top of hill, the other place gradually increases. And this is the path that Buddha has explained. This is a very clear path, knowledgeable path. It is not a blind faith. It depends on our understanding. Day by day, we have to improve our knowledge about this path. And seeing the results on this path day by day, we can reach the destination. As much as we practice Buddha's message, then we can see the results in this life itself. This is the highest knowledge that Buddha has explained. For that, we have to work hard with great courage and appamādena sampādeta. Buddha said, Don't delay. Everything is going to decay. Therefore, without delay, we have to practice it again and again, because the time is the most important thing in our life. Our life is very limited. And therefore, we have to get the results throughout our life by practicing Dhamma. And also, we should increase the value of our life throughout practicing Dhamma. For that, we wish you all the best. May the Triple Gem bless you. Today, we discussed the Buddha's message from beginning to end. And I think, especially we hope to speak in Sinhala because of both of you. We had to speak in English too a little. As our knowledge, we explained Buddha's message, And we invite you to practice this message again and again. This is the way that we can receive the real results throughout our life. Pinnathuni, විශේෂයෙන් අපි විහාරස්ථාන ඇසුරු කරද්දී ස්වාමින් වහන්සේලා ඇසුරු කරද්දී අපි විශේෂයෙන් මේ දහම් මඟ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඇත්තෙම අපිට පන්සලේදී හුඟාකට ප්‍රැක්ටිස් කරන්න තරම් වෙලාවක් නැහැ වෙනතුනි. ටික වෙලාවක් ඇති වෙන නිසා පන්සලේදී අපිට හුඟා භාවනා කරන්න බැරි වුණා කියලා එච්චර අමුත්තක් හිතන්න එපා. මෙතෙන්දී අපි කරන්නේ මේ හරියට මැසේජ් එක ගන්න එක. ඒක තමයි පන්සලේදී වැඩිපුර වෙන්න ඕන. ගිහිල්ලා තමන් ගෙදරදී පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. මොකද ප්‍රැක්ටිස් කරන්න දෙයක් තියෙන්න ඕන. නැතුව කරන්න දෙයක් නැහැ. ඒකයි බුදුහාඳුරෝ පැහැදිලිවම දේශනා කළේ ජානතෝ වහම් භික්කවේ පස්සතෝ වාසවණං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. මම මේ කෙලෙස් වලින් නිදහස් වීම විමුක්තිය දේශනා කරන්නේ ධර්මයේ දන්න කෙනාට, ධර්මයේ දකින කෙනාට මිසක් ධර්මයේ නොදන්නා නොදකින කෙනාට නෙවෙයි කියලා. ඒ නිසා පින්නතුනි ධර්මයෙන් ඉහළටම ලබන අවබෝධය තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. අනිත්‍යතාවය කියලා කියන්නේ පින්නතුනි මේ ලබන අත්දැකීම් ටික ඇති වෙන්නේ මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියන අත්දැකීම. මේ තුල වැඩිපුරම වේලාවක් හිත පවත්වා ගන්න දක්ෂ වෙන්නේ. ඒ දක්ෂ වෙන ප්‍රමාණයට ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව ඒව නැති වෙනවා කියන එකට ආයේ ප්‍රාර්ථනා කරන්න ඕනේ. මේ වෙනවා. ඒකයි කරුවල කාමරයක ලාම්පුවක් පත්තු කරාම අනේ මේ මේසේ පේන්න ඕන, පුටුව පේන්න ඕන, දොර පේන්න ඕන කියලා අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඕ ඒ පහන දල්වනවත් එක්ම අනිත් එක පේනවා, තමන්ට යන්න ඕන කොහෙන්ද කියලා පේනවා. ඒ වගේ තමයි ධර්ම අවබෝධය ලැබෙන්න ලැබෙන තමන්ට තේරෙනවා තමන් මොකද කරන්න ඕනේ, දුක ඇති වෙන්නේ කොහොමද, හැප්පෙනව නම් දුක එනව නම් කොහෙන්ද එන්නේ කියලා තමන් දන්නවා. යම් කිසි මොහොතක දුකක් පීඩාවක් එනවා නම් ඒ කියන්නේ තමන්ගේ හිතේ නියම අවබෝධය නැතිකම සහ තමන්ගේ වෙලාවේ සතිමත් බව නැහැ කියන එකයි තේරුම. ඒ නිසා ඒක හරියට දිනු කරගත්තොතින් ජීවිතයේ ඕනෑම අභියෝගයක් මත නොසලී ඉන්න පුළුවන් ඉදිරි මනසක් අපට හදාගන්න පුළුවන්. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව අපි කටයුතු කරමු. එසේ කරන්ට තෙරුවන් සරණින් ඔබ හැමට නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත් උතුම් පින්කම ආනිසංසයෙන් අපනමින් මියගේ ඥාති හොද දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ගෞරවණීය අපේ විමල රතන හාමුදුරන් වහන්සේ, විමල කිත්ති හාමුදුරුවෝ වහන්සේ, ප්‍රධාන මේ ස්වාමීන් වහන්සේලාට අපි ආශිර්වාද කරමු. ඉතින් මේ පින්තුන්ට මේ වගේ පින්කම් ලස්සනට කරගන්න ලැබෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා බොහොම වෙහෙස මහන්සි වෙලා උන්වහන්සේගේ ලාගේ ජීවිත මේවට කැප කළ තියෙන නිසායි. ඉතින් මේ පිරිසිදුර තියාගන්න, ලස්සනට තියාගන්න උන්වහන්සේලා හැම මොහොතේම මහන්සියල වැඩ කරනවා. ඒ නිසා තමයි ඔබට මේ ධර්මය ලැබෙන්නේ. ඒ නිසා උන්වහන්සේලාට අපි ආශිර්වාද කරමු. නිදුක් නිරෝගී සම්පන්නිය ලැබෙලා උන්වහන්සේලාගේ කටයුතු සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්තුනි, අප හැම දිනාටමත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලව ජීවිත සුවපත් වේවා, නිදුක් නිරෝගී සම්පත් සැලසේවා, පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. By the power of all these merits, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May your all righteous wishes meet with success. May all of us attain final bliss of liberation. Sadhu, sadhu, sadhu. Dukkham pantasya nindukha. Bayapattachanissokam untu sambhe pippaninum dukin pelena sat dukin medetva bien pelena sat bien neti vetntva sovim tevena sat somnasn vetntva nitin mehem sat suvapatn vetntva. හැම දිනාටම තෙරුවන් සරණයි. කමන්නේ කොහොමද නියුනා මේ කමන්ට බොන්න පුළුවන් මොනිට කරදර කරන්නේ.